නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු සාදු සාදු පින්වත්නි අදත් අපි ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවක් ඉගෙන ගන්නයි සූදානම් වෙන්නේ. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ මිනිසුන්ගේ බුද්ධියට කතා කළ කෙනෙක්. බුද්ධියට කතා කරද්දී ඒක තේරෙන්නේ කාටද? බුද්ධිමත් කෙනෙකුට. සාමාන්‍යයෙන් බුද්ධිය කෙනෙකුට තියෙන බව සමහර විට එයාට නොතේරී තියෙන්න පුළුවන්. නමුත් බුද්ධියට කතා කරන ධර්මයක් ඇසෙද්දී බුද්ධිමත් කෙනෙක් නම් එයාගේ බුද්ධිය අවදි වෙනවා. බුද්ධියට කතා කරන ධර්මයක් ලෝකේ නැතුව ගිය කලට, ලෝකේ කතා නොකරන කලට මොකිටද කතා කරන්නේ එහෙනම්? බුද්ධියට කතා කරන ධර්මයක් ලෝකේ නැහැ. නැති වුණොත් කතා කරන්න මොකේටද? ඇඟට. මේ දවස්වල තියෙනවා ඉන්දියාවේ පූජාවක්, ඒකට කියන්නේ බෝල් බම් කියලා. එතකොට ඒකේ කරන්නේ මිනිසුන්ට කියනවා මේ කොයි හරි ඔය සුද්ධ ජලය හැටියට සම්මත තැනකින් වතුර ගන්න, පොඩි පොඩි ප්ලාස්ටික් මුට්ටි වලට අරගෙන කදක් වගේ හදාගෙන ඒ කදේ දෙපැත්තේ එල්ලගෙන යන්න තියෙන එක කෝවිලකට සිවලිංගයක් තියෙනවා. ඒක ඒ සිවලිංගේ නාවන්න ඕනේ අරගෙනින වතුර වලින්. හැබැයි යන්න තියෙන්නේ හරියට යන එක්කෙනාට යන්න තියෙන්නේ පයින්. කිලෝමීටර් 120ක් විතර තියෙනවා. සෙරප්පු නැතුව. ඒතර දිවා රාත්‍රී බලන්නේ නැතුව යන පිරිසක් ඉන්නවා. පැය 24ක් ඇතුළත මෙතනින් වතුර ගත්තා එක හුස්මට දුවගෙන ගිහලා අතන දාන්න ඕනේ. එතකොට දවල් රෑ බලන්නේ නැතුව. ඒකට කියන්නේ ඩාර්ක් බම් කියලා. ඒකට යන ගැටියක් තියෙනවා. ඉතින් මිනිස්සු තමන්ගේ සාමාන්‍ය ඇඳුම් අත ඇල්ල කහපාට ඇඳුමක් ඇඳගෙන මේක යනවා. ඇඟට දැනෙනවද නැද්ද? ඒක බුද්ධියට නෙමෙයි දැනෙන්නේ, ඇඟට. ඉතින් ඒකට සතියක් නිවාඩු දෙනවා. ඊට පස්සේ ලක්ෂ ගානක් යනවා. ඒකට කියන ජල්චලානේ කියලා මේ වතුර පූජා කරන්න යන්නේ. ඒකට මේ ලක්ෂ ගානක් යනවා. මේ ඔක්කොම යන්නේ දෙවියන්ගෙන් පිහිටක් ආශිර්වාදයක් ලබා ගන්න ඕනේ කියලා. එතකොට යන කවුරුවත් දන්නේ නැහැ තමන් මේ ඇයි මෙහෙම කළ යුත්තේ. ඇයි මෙහෙම කළ යුත්තේ කියලා. බුද්ධියට කතා නොකරන ධර්මයේ අතුරුදහන් වෙලා ගියාම ඕනම සමාජයක එහෙම දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය දෙවියන්ට මිනිසුන්ට හිතසුව පිණිස කියන්න කියලා. එතකොට ඒකට වැටකඩුළු බැඳෙනවා නම්, ඒකට හානි වෙනවා නම් ඒක මනුස්ස වර්ගයාට සිද්ධ වෙන විශාලම හානියයි. එතකොට දැන් බලන්න බෝල් බම් පූජාව කරන අය ඒ කාලේ තුල සමහර අවුරුදු 18 20 ගෑනම යනවා ඒ කද අරගෙන. අවුව වැස්ස මුකුත් බලන්නේ නැතුව ටික දුරක් යනකොට මේ යටිපතුල් වල දියපට දානවා. තව ටික දුරක් යනකොට යටිපතුල් පුපුරනවා. ලේ විසි වෙනවා. ඒත් යනවා. දැන් ගිහිල්ලා 120 ගිහිල්ලා එනකොට කොච්චර අමාරුද ඇඟට. එතකොට බලන්න මේ බුද්ධියට කතා කරන ධර්මයේ නැති තැන ඇඟට තමයි ඔක්කොම තියෙන්නේ. එතකොට බලන්න බුද්ධියට කතා කරන ධර්මයේ කොච්චර දුර්ලභද. දැන් මම කිව්වොත් පූජාවක් මම ලෑස්ති කරන්නම් එළවලු ඉපතු කාලා එන්න. එතකොට මේ කතා කරේ බුද්ධියටද ඇඟටද? සාමාන්‍ය මිනිස්සයා ඒකට ඇදිලා යනවා. මොකද හේතුව? ඇඟට දැනෙන එක බුද්ධියට දැනෙනවට වඩා ඉක්මනින් දැනෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දැනෙන්නේ බුද්ධියටයි. එතකොට බුද්ධියට දැනෙන ධර්මයක් සමහර විට මේ යුගයේ නොගැලපෙනවා කියලා කෙනෙක් හිතන්න පුළුවන්. ඒ මේ යුගයේ හැමතිස්සෙම කතා කරන්නේ ඇඟට නිසා. ඒ වුණාට අතරින් පතර හරි බුද්ධිමත් මිනිස්සු ඉන්නවා. අන්නේ මිනිස්සු වෙනුවෙන් මේ ධර්මය අහන්න ඕන. ඉතින් ඒ නිසා බුද්ධියට කතා කරන ධර්මයේ ඒ බුද්ධියේ උල්පත පහළ වූ ඒ ජම්බුද්වීපයේම අතුරුදහන් කරගත්තා. අපේ වාසනාවට මේ මව්බිමේ අපේ මව්බිමේ ඒ ධර්මයේ ආරක්ෂා වුණා. ඒ බුද්ධියට කතා කරන ධර්මයේ තමයි අද අපි ශ්‍රවණය කරන්නේ. මේ දේශනාවේ නම තිම්බරුක සූත්‍රය. තිම්බරුක කියලා කියන්නේ තාපසේකුගේ නමක්. තිම්බරුකට දේශනා කළ ධර්මය තිම්බරුක සූත්‍රය. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ සැවැත් නුවර ජේතවනාරාමයේ. මේ තිම්බරුක කියන තාපසයා අන්‍යාගමික පුද්ගලයෙක්, මෙයා පරිබ්‍රාජකෙක්. බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ සමග සතුටු සාමීචි කතා බහේ යෙදුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් මෙයාට තිබිච්ච ගැටලුව බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළා. මෙයා ඇහුවා, බවත් ගෞතමයන් වහන්සේ, සැප දුක කියන එක තමන් කරපු දෙයක්ද? මොකක්ද අහපු ප්‍රශ්නේ? සැප දුක තමන් කරපු දෙයක්ද? ඒ කියන්නේ දැන් අපිට සැපත් අපි විඳිනවා, දුකත් විඳිනවා. ඉතින් මෙයා ඇහුවා මේ සැප දුක තමන් කරපු දෙයක්ද? බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා, තිම්බරුක, එහෙම අහන්න එපා. මේ සැප දුක තමන් කරපු දෙයක්ද කියලා එහෙම අහන්න එපා කිව්වා. මා හේවං තිම්බරුකාති භගවාවෝච. භාග්‍යවතුන් වහන්සේ වදාලා තිම්බරුක ඒක එහෙම අහන්න එපා. එතකොට තිම්බරුකට ඊළඟ ප්‍රශ්නේ ආවා. මොකද්ද? එහෙනම් බවත් ගෞතමයන් වහන්සේ මේ සැප දුක අනුන් කරපු දෙයක්ද? මා හේවං තිම්බරුකාති භගවාවෝච. තිම්බරුක එහෙම අහන්නත් එපා. තමන් කරපු දෙයක්ද මේ සැප දුක කියන එක ඇහුවා. ඒකට බුදුරජාණන් වහන්සේ වදාලේ එහෙම අහන්න එපා. අනුන් කරපු දෙයක්ද එහෙම අහන්නත් එපා. ඊට පස්සේ ආනෝ, එහෙනම් බවත් ගෞතමයන් වහන්සේ මේ සැප දුක තමයි අනුනුයි හවුලේ කරපු හවුලක්ද මේක? මොකක්ද සැප දුක කියන එක? තමයි ඔව් අනුනුයි දෙගොල්ලොම එකතු වෙලා කරාපු හවුලේ කරපු වැඩක්ද සැප දුක් විඳීම? තිම්බරුක එහෙම අහන්නත් එපා. එහෙනම් බවත් ගෞතමයන් වහන්සේ මේ සැප දුක තමන් කළෙත් නැත්තං අනුන් කළෙත් නැත්තං තමනු අනුනු එකතු වෙලා හවුල කළෙත් නැත්තං එහෙනම් මේ සැප දුක ඉබේම හටගත්තු දෙයක්ද? තිම්බරුක එහෙම අහන්නත් එපා. දැන් තිම්බරුක හරි ප්‍රශ්නයක් හටගත්තා. ඇයි දැන් මේ අහන එකට කියනවා එහෙම අහන්න එපා? අහනවා, කින්නකෝබෝ ගෞතම නත්ති සුඛ දුක්ඛන්ති. එහෙනම් බවත් ගෞතමයන් වහන්සේ සැප දුක් කියලා එකක් නැද්ද? ඊට බුදුරජාණන් වහන්සේ වදාලා තිම්බරුක සැප දුක් නැතුව නෙවෙයි, සැප දුක තියෙනවා. ඊරිවස ඇහුවා, එහෙනම් බවත් ගෞතමයන් වහන්සේ ඒ තිබෙන සැප දුක දන්නේ නැද්ද? ඒ තිබෙන සැප දුක දන්නේ නැද්ද? ඒක දකින්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නා, තිම්බරුක, මේ සැප දුක තියෙන බව මම දන්නවා. සැප දුක තියෙන බව මම දකිනවා. එතකොට දැන් මේ තිම්බරුකට හරි ඒ දීපු පිළිතුරු නිකන් තිම්බරුකට තේරුනේ ප්‍රහේලිකාවක් වගේ. දැන් බලන්න මේ බුද්ධියට කතා කරනවා කියන්නේ ඒකයි. දැන් තිම්බරුක බුද්ධිමත් කරන්න තමයි බුදුරජාන් වහන්සේ වුමනා කරන උන්වහන්සේ තමන්ගේ ධර්මය ප්‍රඥාවන්තයාටනේ ධර්මයේ තියෙන්නේ ඒ ප්‍රඥාවන්තයාට ධර්මයේ ලබා දෙන ආකාරයට අර අහන එක්කෙනාව පිරිසිදු කරනවා තිම්බරු කහනවා බවත් ගෞතමයන් වහන්සේ මං ඔබ වහන්සේගෙන් ඇහුවා ඉස්සල්ලාම ඇවිල්ලා සැප දුක තමන් කරපු දෙයක්ද ඒකට ඔබ වහන්සේ මට දීපු උත්තරේ තිම්බරුක ඒක අහන්න එපා එහෙම අහන්න එපා ඊට පස්සේ මං ඔබ වහන්සේගෙන් ඇහුවා සැප දුක අනුන් කරපු දෙයක්ද ඔබ වහන්සේ මට කිව්වා තිම්බරුක එහෙම අහන්නත් එපා ඊට පස්සේ මං ඔබ වහන්සේගෙන් ඇහුවා සැප දුක ඔව් තමනුයි අනුනුයි හවුලේ කරපු එකක්ද මට ඔබ වහන්සේ ඒකටත් පිළිතුරු දුන්නා එහෙම අහන්නත් එපා ඊට පස්සේ මං ඔබ වහන්සේගෙන් ඇහුවා එහෙමනම් බවත් ගෞතමයන් වහන්සේ මේ සැප දුක අනුනුත් නොකල තමනුත් නොකල ඉබේ හටගත් දෙයක්ද එතකොට ඔබ වහන්සේ ඒකට උත්තර දුන්නා එහෙම අහන්නත් එපා ඊට පස්සේ කිව්වා ස්වාමීනි එතකොට බවත් ගෞතමයන් වහන්සේ මට මේක හරි ගැටලුවක් ඊට පස්සේ මං ඇහුවා ඔබ වහන්සේගෙන් මේ ලෝකේ එහෙමනම් සැප දුක් කියලා එකක් නැද්ද එතකොට ඔබ වහන්සේ පිළිතුරු දුන්නා සැප දුක් තියෙනවා ඊට පස්සේ මං ඇහුවා ඔබ වහන්සේගෙන් සැප දුක් තියෙන බව ඔබ වහන්සේ දන්නේ නැද්ද දකින්නේ නැද්ද එතකොට ඔබ වහන්සේ උත්තර දුන්නා තිම්බරුක සැප දුක් තියෙන බව මම දන්නවා ඒ වගේ මම දකිනවා බෝධ ගෞතමයන් වහන්සේ මට සැප දුක් ගැන වදාරන සීක්වා බෝධ ගෞතමයන් වහන්සේ මට සැප දුක් ගැන දේශනා කරන සීක්වා කියලා වෙන බුදුරජාණන් වහන්සේගෙන් මේ අන්‍යාගමික තවුසා නම මොකන්ද තිම්බරුක ඉල්ලා හිටියා ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා සාවේදනා සෝ වේදේතීති කෝ තිම්බරුක ආදිතෝ සතෝ සයංකතං සුඛ දුක්ඛන්ති ඒවම් පහන්න වදාමි තිම්බරුක එයයි වේදනාව ඔහුයි විඳින්නා කියලා එයයි වේදනාව ඔහු විඳින්නේ කියලා දෘෂ්ටියක් ඉස්සල්ලාම ඇති වුණොත් ඒ දෘෂ්ටිය මුල් කරගෙන ඇති වෙනවා මේ සැප දුක තමා විසින් කළා කියලා එයයි වේදනාව ඔහු විඳින්නේ කියලා දෘෂ්ටියක් ඇති වුණොත් මුලින්ම එතකොට මේ සැප දුක තමන් කළා කියලා හැඟීමක් ඇති වෙනවා ඒවම් පහන්නවා දාමි මං ඒ විදියට කියන කෙනෙක් නෙවෙයි අඤ්ඤා වේදනා අඤ්ඤෝ වේදේති මේ විඳීම කියන්නේ වෙන දෙයක් විඳින්නා වෙන කෙනෙක් කියලා කිව්වොත් ඒ වේදනාව අනුන් විසින් කරපු එකක් එතකොට මේ විඳීමෙන් පෙළෙන කෙනෙකුට ඇති වුණොත් ඒ විඳීම වෙන කෙනෙක් කරන එකක් කියලා. එතකොට ඇති වෙනවා මේ එයාට දෘෂ්ටියක් මේ සැප දුක අනුන් විසින් කරපු එකක් කියලා. එතකොට මේ ලෝකේ තියෙන පුළුවන් පින්වත්නි හැඟීමක් එක්ක සැප දුක තමා විසින් කරනවා. එහෙම නැත්තම් අනුන් විසින් කරනවා කියලා. ඒවම් පහන්නවා දාමි. මං එහෙම දේශනා කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඒතිති තිම්බරුක උභවන්තේ අනුපගම්ම මම් තිම්බරුක මේ අන්ත දෙකට එන්නේ නැහැ කිව්වා. මොකක්ද අන්ත දෙක? තමා විසින් සැප දුක් විඳිනවා කියන අන්තෙට එන්නේ නැහැ කිව්වා. සැප දුක් තමා විසින් කරන ලද්දේ කියන අන්තෙට එන්නේ නැහැ කිව්වා. ඊළඟට සැප දුක් අනුන් විසින් කරන ලද්දේ කියන අන්තෙට එන්නේත් නැහැ. මජ්ජේන මේ අන්ත දෙකට එන්නේ නැතුව මැදින් තථාගතෝ ධම්මං දේසීති තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ඔව් මැදින් ධර්මයේ දේශනා කරනවා කිව්වා සැප දුක් තමා විසින් කළා කියන අන්තරයන් නැතුව සැප දුක් අනුන් විසින් කළා කියන අන්තරයන් නැතුව සැප දුක් තමා විසින් කළා කියන අන්තයට ගියොත් කෙනෙක් ඒකේනා වැටෙනවා උච්ඡේද දෘෂ්ටියට ඒ කියන්නේ තමා නැති වෙච්ච ගමන් සැප දුක් නැති යනවා සැප දුක් අනුන් විසින් කළා කියලා අන්තයට ගියොත් සාස්වත දෘෂ්ටියට වැටෙනවා කවුරු හරි මේ ලෝකේ සැප දුක් මවණ කෙනෙක් ඉන්නවාය කියලා. ඊට පස්සේ මව්පියෙක් කෙනා හොයාගෙන යනවා සැප දුක වෙනස් කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ දෘෂ්ටි දෙකට පැමිණෙන්නේ නැතුව මැදින් තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරනවා කියලා මේ තිඹරුකට විස්තර කළා. පටිච්ච සමුප්පාදේ පටිසම්පාදේ විස්තර කළා. අවිද්‍යාව නිසායි සංස්කාර හටගන්නේ, සංස්කාර නිසායි විඥානය හටගන්නේ, විඥානය නිසායි නාම රූප හටගන්නේ, නාම රූප නිසායි ආයතන හය හටගන්නේ, ආයතන හය නිසායි ස්පර්ශය හටගන්නේ, ස්පර්ශය නිසායි විඳීම හටගන්නේ, විඳීම නිසායි තණ්හාව හටගන්නේ, තණ්හාව නිසායි උපාදාන හටගන්නේ, උපාදාන නිසායි භවය හටගන්නේ, භවය නිසායි ඉපදෙන්නේ, ඉපදීම නිසායි ජරා මරණ ශෝක වැළපීම් දුක් දොම්නා සුසුම් වෙලීම් සියල්ල හටගන්නේ. ඔය විදිහට තමයි සියලු දුක් මේ දුක් සමූහයෙම හටගන්නේ. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කළා ඒ අවිද්‍යාව ඉතුරු නැතුව නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙනවා, සංස්කාර නිරුද්ධ වීමෙන් විඥානය නිරුද්ධ වෙනවා, විඥානය නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වෙනවා, නාම රූප නිරුද්ධ වීමෙන් ආයතන හය නිරුද්ධ වෙනවා, ආයතන හය නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වෙනවා, ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වෙනවා, විඳීම නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වෙනවා, තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වෙනවා, උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙනවා, භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා, ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් සියල්ල නිරුද්ධ වෙන ඔය විදිහටයි මේ දුක නිරුද්ධ වෙන්නේ කියලා මේ තිඹරුකට බුදුරජාණන් වහන්සේ මේ දුක හට ගන්න ආකාරයත් දුක නැති වී යන ආකාරයත් ඉගෙනනවා. එතකොට මේ තිඹරුක බුදුරජාණන් වහන්සේ හොයාගෙන ඉද්දී එයා ශ්‍රාවකෙද්ද නැහැ. එයා වෙන කෙනෙක්, වෙන ආගමක හිටපු කෙනෙක්. සමහර විට එයා ඉන්නේ ඇත්තේ මේ සැප දුක තමා විසින් කළා කියන මතේ. මේක හේතුඵල ධමක සිදුවීමක් කියලා දන්නේ නැතුව. එතකොට මේ පටිච්චසමුප්පාදය හට ගන්න ආකාරයත් නිරුද්ධ වී යන ආකාරයත් එහෙමනම් කෙනෙක් දැනගන්න ඕනේ හට ගන්න ආකාරයක් විතරක් නෙමෙයි. නිරුද්ධ වී යන ආකාරයත් දැනගන්න ඕනේ. පටිච්චසමුප්පාදය හට ගන්න ආකාරයත් නිරුද්ධ වී යන ආකාරයත් බුදුරජාණන් වහන්සේ විග්‍රහ කළා දේශනා කළාම තිඹරුක බුදුරජාණන් වහන්සේව සරණ ගියා. ඒ ධර්මයේ සරණ ගියා. ඒ ශ්‍රාවක සංඝයා සරණ ගියා. උපාසකම් මම් භවං ගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පානුපීතං සරණං ගතಂತಿ. භවත් ගෞතමයන් වහන්සේ අදපටන් දිවි තිබෙන තුරු බුදුරජාණන් වහන්සේව සරණ ගිය උපාසකෙක් හැටියට මා පිළිගන්න කියලා එයා බෞද්ධෙක් වුණා. එතකොට එයාට මේ බුදුරජාණන් වහන්සේ මොකද කළේ? ඇඟට දුන්නේ නෑ. ඇඟට රිදින එකක්ද කතා කළේ? නෑ. එහෙනම් බුද්ධියට කතා කළේ. මේ බුද්ධියට කතා කිරීම ලේසි දෙයක්ද? වරක් ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළා භාග්‍යතුන් වහන්සේ මේ පටිච්ච සමුප්පාදයේ මට නම් තේරෙන්නේ මේක හරි ලේසියෙන් වටහා ගන්න පුළුවන් සරල දෙයක් හැටියටයි. එතකොට බුදුරජාණන් වහන්සේ මොකද්ද වදාලේ? හා හා ආනන්ද එහෙම කියන්න එපා. පටිසම්පාදේ ගැඹුරුයි, ගැඹුරු ධර්මයේ අභිධර්මයේ. පටිසම්පාදේ ගැඹුරු ධර්මය. මේ ධර්මයේ බොහොම ගැඹුරුයි. ගැඹුරු වැටහීම් ඇති දෙයක්. එතකොට මේ ධර්මයේ අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා මේ සත්වයා සම්පූර්ණයෙන්ම අවුලෙන් අවුලට පැටලි පැටලි පැටලි ඉන්නවා. මේක ලියා ගන්න කිසිසේත්ම ලියා ගන්න විදියක් නැතුව. එතකොට මේ කිසිසේත්ම ලියා ගන්න විදියක් නැතුව මේ සත්වයා ඉන්නේ කුමක් අවබෝධ නොවීම නිසාද? පටිච්ච සමුප්පාදය අවබෝධ නොවුණු නිසායි. දැන් අර තිඹරුක සැප දුක් ගැන හොය හොය ඇවිද ගියේ කුමක් අවබෝධ නොවීම නිසාද? පටිච්ච සමුප්පාදය හට ගන්න ආකාරයත් నిరుద్ధ వియన ఆకార్యాత్ అవబోధ నవీ మనిసా. ఎందుకంటే మీ పటిచ సముపాదయం విస్తృ వెన్నీ జీవితే గన. ఎందుకంటే మీ జీవితేక ప్రవేత్మ జీవితేక క్రియాకారిత్వ జీవితేక అభ్యంతరయ మీ సేమదయ పిలిబందవమ ఉమనాకరణ విగ్రహాయ మీ పటిచ సముపాదితమై తీయన్నే. ఎందుకంటే మీ పటిచ సముపాదయ పిలిబందవయ బుద్ధియం వటహా గన్న పులువంకమక్ ఎతికర గత్తుత్ యా పహదినవా బుదురజానన్ వహసీగి అవబోధీ గన. బుదురజానన్ వహసీగి అవబోధీ గన తమై పహదిన్ని ఏ పహదీమ మత తమై యాట అకుసల్లొలి మిదిన్నత్ కుసల్ వడన్నత్ అవస్థావ లబిన్ని. మొగద నెత్తం యాట అకుసల్ కుసల్ హదునగన్న విదియక్ నే. యా సత్పురుషేక్ వినవాద అసత్పురుషేక్ వినవాద కినేక తీయన్ని యాగి అవబోధీ ඇතිවීම හෝ නැතිවීම මත. එතකොට එහෙමනම් අපි මේ සැප දුක විඳින පිරිසක් නේ. අපිටත් කලින් කලට සැප ලැබෙනවා, කලින් කලට දුක ලැබෙනවා. ද අපිට සැප දුක ලැබෙන එකට අපිට හිතුනොත් අහු මේ මා විසින් කරන ලද්දක කියලා. එහෙනම් අපිට සැප දුක ගැන අවබෝධයක් නෑ. අපිට සැප දුක ගැන ඇති වුණොත් නෑ මේ සැප දුක මේ බාහිර කෙනෙක් කරාපු එකක් කියලා. එතකොට සැප දුක ගැන අවබෝධයක් ඇති වෙන්නේ නෑ. අපි සැප දුක ගැන හිතුවොත් මේ සැප දුක ඔව් හවුල් එකක් කියලා, හවුල් ව්‍යාපාරයක් කියලා. එතකොටත් අපිට සැප දුක තේරුම් ගන්න අවස්ථාවක් නැහැ. ඊළඟට අපිට ඇති වුණොත් මේ සැප දුක ඉබේ හටගත්තු දෙයක් කියලා. එහෙනම් අපිට ඒ වෙනුවෙන් කළ හැකි දෙයක් නැහැ. අපි සරණ ගියේ ශාස්ත්‍රුන් වහන්සේ, ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ සැප දුක පිළිබඳ ඇසු ප්‍රශ්නයට උත්තරේ හැටියට දුන්නේ මොකක්ද? පටිච්ච සමුප්පාදයයි. ඒතොර මේ පටිච්ච සමුප්පාද ගැන උන්වහන්සේ කොහොමද දේශනා කළේ? අවිද්‍යාව නිසා සංස්කාර හට ගන්නවා. අවිද්‍යාව කියන්නේ මොකක්ද? ඔව් මෙතන දුකක් තියෙනවා කියලා. ඔව් මේ ජීවිතය තුළ දුකක් තියෙනවා කියලා ඔව් අවබෝධයක් නැහැ. දුකක් තියෙනවා කියන එක අවබෝධ කරගන්න ලේසිද අමාරුද? අමාරුයි. මේ දුකට හේතුවක් තියෙනවා කියලා අවබෝධයක් නැහැ. ඒතර මේ දුක හටගන්න හේතුවක් තියෙනවා කියන එකත් අවබෝධ කිරීම අමාරු එකක්. මේ දුක හේතුවක් නිසා හටගත්තු එකක් නම් හේතුව නැතිවීමෙන් නැතිව යන දෙයක්. එහෙම එකක් කියලා ඒක තේරුම් ගැනීමත් අමාරුයි. ඊළඟට මේ දුක හටගන්න යම් හේතුවක් ඇද්ද, ඒ හේතුව ප්‍රහාණය වෙන වැඩපිළිවෙලක් මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගයේ ගියොත් ඒ දුක නැති වෙලා යනවා කියලා තේරුම් ගනිල්ලත් අමාරු දෙයක්. ඒ හතරට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ චතුරාර්ය සත්‍ය කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවේ මූලික ඉලක්කය උනේ මොකද්ද? අන්නේය අවබෝධ කරවා දීම. මොකද හේතුව මේ ඒක අවබෝධ නොවීම නිසා තමයි මේ සත්වයා එක එක දේවල් ඔස්සේ එක එක දේවල් ඔස්සේ යන්නේ. මොකද හේතුව මේ බුද්ධිය පාවිච්චි කරන්න මිනිස්සෙක් පෙළඹෙන්නේ නැහැ. බුද්ධිය උපදවන දෙයක් Tamanට නොලැබෙන තාක්. මොකද හේතුව බුද්ධිය පාවිච්චි කරන්න දන්නේ නැහැ. දන්නේ නැති ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට මේ බුද්ධිය පාවිච්චි කරන්න දන්නේ නැති මිනිස්සු හැමතිස්සෙම හොයන්නේ කුමක්ද? ඇඟට දැනෙන දෙයක්. ඒක තමයි මේ ලෝකේ තියෙන ස්වභාවය. ඒක මේ ලෝකේ තියෙන ස්වභාවය. එතකොට මිනිස්සෙකුට බුද්ධියක් හොයාගෙන යන මිනිස්සෙකුට ඇඟර දැනෙන දියක් දුන්නොත් ඒකේ මිනිස්සයාට කරන අසාධාරණයක්. බුද්ධියක් හොයාගෙන යන මිනිස්සයාට බුද්ධියක් වර්ධනය වෙන දෙයක් තමයි දෙන්න ඕන. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තමයි යාට දෙන්න තියෙන්නේ. ඉතින් මේ පටිච්ච සමුප්පාදේ බුදුරජාණන් වහන්සේ විස්තර කරා මේ තිඹරුකට ආරි සත්‍ය අවබෝධ නොවීම නිසා, ඒ කියන්නේ අවිද්‍යාව නිසා තමයි මේ සංස්කාර හටගන්නේ. කාය සංස්කාර, වාචී සංස්කාර, චිත්ත සංස්කාර මේවා හටගන්නේ අවිද්‍යාව නිසා. තවත් හටගන්න සංස්කාර තියෙන මොනවද? පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර, ආනිඤ්ඤාභි සංස්කාර. මේවත් හටගන්නේ අවිද්‍යාව නිසා. තවත් සංස්කාර තියෙනවා. චේතන. ඔව්, කාය සංචේතන, වචී සංචේතන, මනෝ සංචේතන. මේව හටගන්නේ අවිද්‍යාව. මේ ඔක්කොටම පදනම මොකද්ද? අවිද්‍යාව. අර බුද්ධිමත් නැති එක්කෙනා මේ සංස්කාරවල පැටලෙනවා. පටිච්චසමුප්පාද විස්තර කරන්නේ අර සංස්කාරද මේ සංස්කාරද? අර සංස්කාරද පැටලි පැටලි හිටපු අය විසිවිච්ඡාත හොයාගන්නත් නෑ දැන්. ඒ නිසා මොකද හේතුව? අපිට මේ බුද්ධිය කියන එක අපි බුද්ධිමත් කියලා මේ උලුප්පල දෙන්න පුළුවන් කමක් නෑ. අපි කියමු කෙනෙක් ධර්මේ පොඩ්ඩක් ඉගෙන ගන්නවා. ඉගෙන ඊට පස්සේ ඔය වගේ සංස්කාර හරි මොනවා හරි අල්ලගෙන ඔන්න මේක නෙමේ සංස්කාර, අරකයි සංස්කාර, මේකයි සංස්කාර කියලා වාදයක් කරනවා කියමු. එතකොට ඒකෙන් එයා අදහස් කරන්නේ මොකද්ද? එයා බුද්ධිමත් කියලා හුවා දක්වන්නයි. නමුත් ඒකෙන් හුවා දැක්වෙන්නේ එයා බුද්ධිමත් කියන එක නෙමේ. එයා බුද්ධි හසුරවන්නේ නැහැ කියන එකයි. ඉතින් ඒ නිසා මේ ඊට පස්සේ ශ්‍රද්ධාවට එන්න බැරුව යනවා. මේකෙදි මම මේ බුද්ධ දේශනා කියවද්දි මට මේ ත්‍රිවිධ ආකාරයේම සංස්කාර ගැන කියවන්න ලැබුණා. එතකොට මේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්න සංස්කාර ගැන විස්තර කරන තැන්වල බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ සංස්කාර කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියලා. එතකොට මම ශ්‍රාවකෙක් හැටියට මට ඒක ඉක්ම යන්න බෑ. එහෙනම් මට තියෙන්නේ ශ්‍රද්ධාවෙන් ඒක පිළිගන්නයි. මොකද හේතුව අපි ශ්‍රද්ධාවෙන් පිළිගත යුතු දෙයක් තියෙනවා මේ ධර්මයෙන්. මොකද හේතුව අපිට එකපාරටම වටහා ගන්න බැරි බුද්ධියට ගෝචර වෙන දෙයක් තමයි බුදුරජාන් වහන්සේ මේ දේශනා කරන්නේ. ඉතින් ඔබ දන්නවා ඇති ඉස්සල්ලාම උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේට පසුබෑමක් ඇතුන්නේ නැද්ද ධර්ම දේශනාවට? ඇති වුණා නේ. ඊට පස්සේ උන්වහන්සේට හිතුණා මේ ආලේ රාමාකෝ පනායම් පජා ආලේ රතාලේ සම්මුදිතා. මේ සත්‍යා ඉන්නේ මේ ආසාව තුළ. ආසාවෙන් සතුටියෝ. ඉතින් මේ සත්‍යයට මේ ඉදප්පච්චේතා පටිසම්පාද මේ හේතුවෙන් මේ දේ හට ගන්නවා කියන ධර්මතාවය විස්තර කරන ගැඹුරු ධර්මයේ සාන්ත ප්‍රණීත නිවන මෙවගෙන විස්තර කරන්න කිව්වොත් ඒ අය එක පාට මේ වටහාගනීද කියලා බුදුරජාණන් වහන්සේට යම් කිසි උකටලී බවක් ඇති වුණ නැද්ද? දැන් බලන්න උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න ඉස්සෙල්ලා තුසිත භවනයේ වැඩ සිටිද්දීම බැලුවා කාලය, දීපය, දේශේ, ඒව බැලුවානේ. ඒතර කාලය කියන්නේ මොකද්ද? මේ පින්වන්ත අය ධර්මය අවබෝධ කරගන්න සුදුසු අය උපදින කාලේ. දැන් අපි ඒ කාලේ පොන්නේ නැත්තේ මොකෝ? අපේ පින මදිකම. අපේ පින මදිකම. පිනින් තමයි ඒ කිනා මෙතනට යවන්නේ. දැන් බලන්න හිතලා උපතක් කරා යන්න මිනිස් ලෝකේ මව කුසක උපදින්න කරුණ කීයක් ඕනේද? එකක්ද, දෙකක්ද, තුනක්ද, හතරක්ද, පහක්ද? තුනයි. මොනවද? තුනක් ඕනේ. මව කුසක උපදින්න කරුණ තුනක් ඕනේ. එකක් තමයි මව 이르ති වෙන කෙනෙක් වෙන්න ඕනේ. දෙක, ඒ මව පියා සමග එකතු වෙන්න ඕනේ. ඔන්න එතකොට මේ යම් කිසි කෙනෙකුට මව කුසක පිළිසිඳ ගන්න කරුණ දෙකක් තියෙනවා. දැන් මේකට තව කරුණක් එකතු වෙන්න ඕනේ. මොකද්ද? ගන්ධබ්බයා පැමිණෙන්න ඕනේ. දැන් ගන්ධබ්බයා කවුරු තල්ලු කරනවද? නෑ. එහෙනම් පින තමයි අරගෙන ඉන්නේ. එතකොට මේ මව කුසට ගන්ධබ්බයා, ගන්ධබ්බයා මව කුසේ පිළිසිඳ ගන්න ගන්ධබ්බයාගේ පැමිණීම සිද්ධ වෙන්නේ පින්ෙන්. එතකොට මේ කරුණ තුනේදී අර විඥානීය ක්‍රියාකාරීත්වයකට සම්බන්ධ ගන්ධබ්බයාගේ පැමිණීම සම්පූර්ණයෙන්ම තියෙන්නේ පින මතයි. ඒක කෙනෙකුට එහෙම මේ ගහලා බැලන ඉලවන්න පුළුවන් කමක් නැහැ. දැන් අර බුදුරජාණන් වහන්සේගේ කාලේ එක මේ අම්ම කෙනෙක් මැරුණා. ඒ මැරුණට පස්සේ අම්මගේ අම්මට දරුවෙක් ලැබෙන්න හිටියා. එතකොට හිද්දුවා පිරිස මේ දරුවත් මැරිලා ඇති කියලා ඒ අම්මව ගෙනිච්ච ගංගානම් ගංගායනට පුච්චන්න. එතකොට පුච්චන මිනිසුන්ට බාර දුන්නා. ඊට පස්සේ මේ ශරීරය දෙවිලා ගිහිල්ලා අර දරුවා හිටපු ගර්භාෂේ ඉතුරු වුණා. ඊට පස්සේ මේ මිනිහ පුච්චන මිනිස්සෙක් ඒකට ඇන්නා. අයිනෙකට ළමයා කෑ ගැහුවා. ඊරස් තමයි ළමයා බේරගත්තේ. ඒ තමයි සංකිච්ච මහරහතන් වහන්සේ උනේ. ඒක බලන අර පින පිනෙන් තල්ලු කරලා ආපු එක පුළුවන් වුණාද විනාශ කරන්න? බෑ. එතකොට තව අවස්ථාවක් තියෙනවා මේ ගංගානම් ගඟයිනේ සිටු මාලිගාවක පොඩි දරුවෙක්ව හෝදද්දි ගඟට වැටුණානේ. මාළුවා ගිල්ලා. ඊට පස්සේ මිනිස්සු දම්මල හෙව්ව හෙව්ව මේ ළමයා හොයාගන්න නැහැ. කොහමාරි මේ ලොකු මාළුවා ආවුණා. එක සිටුමැදුරකේ කල්පනා කළා මේ විශාල මාළු එක එක වස්තුව ගිලිනවා. එහෙනම් මේ මාළුවාගේ බඩෙත් මොන හරි ඇති කියලා. කිව්වා එහෙනම් මට මාළුවා දෙන්න. හැබැයි මාළුවාගේ මාළු ඔයා ඔගොල්ලෝ ගන්න. හැබැයි මාළුවාගේ බඩේ තියෙන දේ මට ඕනේ කියලා මාළුවට සල්ලි ගෙව්වා. බඩ පැලුවම ළමෙක් මෙරිලා හිටියේ නෑ. ඒ ළමයා තමයි බක්කුල මහරහතන් වහන්සේ. එතකොට බලන්න මේ එතකොට පින විසින් ඒ අවශ්‍ය යුගයට අවශ්‍ය තැනට උපත කරා ගෙනියන්න උදව් වෙන හැටි. එතකොට මේකෙන් අපිට පේනවා දැන් ඉබඳු ආකාරයේ පින්වන්තයෝ බුදුරජාණන් වහන්සේ පහළ වෙද්දී ඒ වෙලාවට කල්යල් බලා දඹදිව තලේ උපදින යුගයක බුදුරජාණන් වහන්සේ සිත පහළ වුණා මේ ගැඹුරු ධර්මය අවබෝධ කරන්න පුළුවන් වේවිද? එතකොට තේරෙනවා මේ පටිච්චසමුපාදයේ තියෙන ගැඹුරුකම. ඉතින් මේකදී මේ සංස්කාර අල්ලගෙන වාද කරනවා නම් ඒක නා ලාමක කෙනෙක්. ලාමක දෙයක් අපේක්ෂාවෙන් ඉන්න කෙනෙක්. යා සත්‍ය වූ ගැඹුරු දෙයක් හොයන කෙනෙක් නෙමෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දේශනා දිහා බලද්දී අපිට මේ ආශ්චර්යය පේනවා. තේරුම් ගන්න පුළුවන්. ඉතින් උන්වහන්සේ දේශනා කළා මේ සංස්කාර මේ ආස්වාස ප්‍රස්වාස වේවා මේ මනසින් සකස් වෙන විතක්ක ਵਿਚාර වේවා ඔව් විඳීම් හඳුනා ගැනීම වේවා මේ සියල්ලම අවිද්‍යාව නිසා තමයි මේක පවතින්නේ කියලා. ඔව් සංස්කාරයන්ගේ ක්‍රියාකාරීත්වය නිසා තමයි මේ විඥානේ හය ආකාර විඥානේ ඇහි විඥානේ කනේ විඥානේ නාසයේ විඥානේ දිවේ විඥානේ කයි විඥානේ මනසේ විඥානේ හටගන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විඥානේ හය ආකාරනේ. ඇසී හටගන්නකොට විඥානේට කියනවා චක්කු විඥානේ කියලා. කනේ විඥානේ හටගනිද්දි කියනවා සෝත විඥානේ කියලා. නාසයේ විඥානේ හටගනිද්දි කියනවා ගාන විඥානේ කියලා. දිවේ විඥානේ හටගනිද්දි කියනවා ජීවා විඥානේ කියලා. කය විඥානේ හටගනිද්දි කියනවා කාය විඥානේ කියලා. මනසේ විඥානේ හටගනිද්දි කියනවා මනෝ විඥානේ කියලා. ඊට අමතරව වෙන විඥානයක් බුද්ධ දේශනාවල කතා කරන්නේ නැහැ. බුද්ධ දේශනාවල කතා කරන්නේ විඥාන 6යි. එතකොට උන්වහන්සේ දේශනා කරන මේ විඥාන 6ේ ක්‍රියාකාරීත්වයට හේතුව තමයි සංස්කාර තිබීම. ආස්වාස ප්‍රස්වාස කිරීම විතක්ක විචාර තිබීම සංඥා වේදනා තිබීම මත තමයි මේ විඥාන 6ේ ක්‍රියාකාරීත්වය තියෙන්නේ. විඥානපච්චය නාම රූප මේ විඥානයේ 6ේ ක්‍රියාකාරීත්වය නිසා තමයි මේ නාම රූප තියෙන්නේ. නාම රූප කිවි නාම කිවි මොනවද? විඳීම වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර. එතන විඳීම හඳුනා ගැනීම චේතනා පහළ කිරීම ස්පර්ශේ මානසිකාර මේවට බුදුරජාණන් වහන්සේ වදාළේ මොකද්ද? නාම. එතකොට රූප කිවි ඔව් පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතරමා ධාතුන්ගෙන් හටගත්තු දේවලුත්. එතකොට මේ විඥානයේ ක්‍රියාකාරීත්වය නිසා තමයි මේ නාම රූප පවතින්නේ. එතකොට විඥානයේ ක්‍රියාකාරීත්වය නිසා මොනවද පවතින්නේ? නාම රූප. නාම රූප පත්‍ය ඔව් නාම රූප වල ක්‍රියාකාරීත්වය නිසා තමයි ඇස කන නාසය දිව ශරීරය මනස පවතින්නේ. දැන් බලන්න මේ තිඹරුකට මේක විස්තර කරගෙන යන වෙලාවේ යාට කොච්චර සතුටක් ඇති වෙන්නේ නැද්ද? එයා හිතාගෙන හිටියේ මොකද්ද? සැප දුක තමා හදනවා කියන කාරණේ හිටියම නිසා මේ වගේ විස්තරාත්මක දෙයක් එයා දැනගෙන හිටියේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ නාම රූප නිසයි ආයතන හය පවතින්නේ. ආයතන හය නිසයි ස්පර්ශයක් පවතින්නේ. එතකොට මේ ඒක දැන් ඇහැ තියෙන නිසා තමයි ඇහි ස්පර්ශය ඇති වෙන්නේ. ඒ කියන්නේ ඇහැ තිබුණොත් තමයි ඇහැයි රූපයයි විඥානය එකතු වෙන්නේ. කනක් තියෙන නිසා තමයි කනයි ශබ්දයයි විඥානය එකතු වෙන්නේ. නාසය තියෙන නිසා තමයි නාසයයි ගඳ සුවඳයි විඥානය එකතු වෙන්නේ. දිව තියෙන නිසා තමයි දිවයි රසයයි විඥානය එකතු වෙන්නේ. කය තියෙන නිසා තමයි කයයි පහසයි විඥානය එකතු වන්නේ. මනස තියෙන නිසා තමයි මනසයි අරමුණයි විඥානයයි එකතු වෙන්නේ. එතකොට මේ ආයතන හය තියෙන නිසා තමයි මේ එකතු වීම, ඒ කියන්නේ ස්පර්ශේ සිද්ධ වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ස්පර්ශය නිසා තමයි විඳින්නේ. දැන් අරයක ගැටලුව නිකම්ම විසදෙනවනේ. ඒ කියන්නේ ඇහැයි රූපය විඥානය එකතු වුණොත් තමයි ඒ ස්පර්ශය නිසා හටගන්න විඳීම තියෙන්නේ. කනයි ශබ්දයයි විඥානය එකතු වුණොත් තමයි කනේ ස්පර්ශයෙන් හටගන්න විඳීම තියෙන්නේ. නාසයයි ගඳ සුවඳයි විඥානය එකතු වුණොත් තමයි නාසයේ ස්පර්ශයෙන් හටගන්න විඳීම තියෙන්නේ. දිවයි රසයයි විඥානය එකතු වුණොත් තමයි දිවයි ස්පර්ශයෙන් හටගන්න විඳීම තියෙන්නේ. කයයි පහසයි විඥාන එකතු වීම නිසා තමයි කයේ ස්පර්ශයෙන් හටගන්න විඳීම තියෙන්නේ. මනසයි අරමුණුයි විඥානයයි එකතු වීමෙන් හටගන්න විඳීම නිසා තමයි මනසේ ස්පර්ශයෙන් හටගන්න විඳීම තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ විඳීමේ ප්‍රභේද පෙන්වලා නැද්ද? තියෙනවනේ. ප්‍රභේද කියන්නේ වෙනස්කම්. මොනවාද? මේ විඳීම විටක සැපයි. තවත් විටක දුකයි. තවත් විටක මධ්‍යස්ථයි. එතකොට අවිද්‍යා සහගත කෙනා මේ විඳීම විඳිද්දී සැප සහගත විඳීමක් ඇති වෙනකොට එයාගේ හිතේ හටගන්නවා ආශාව. ඒ කියන්නේ දැන් හිතේ තියෙනවා. දැන් හිත ඇතුලේ බලපවත්වන මේ මානසික ගති තියෙනවා, මේ සසරේ තමන්ව ගෙනියන. ඒවට කියනවා අනුසය කියලා. අනුසය කියන්නේ මේ අභ්‍යන්තරයේ තැම්පත් වෙලා තියෙනවා, අවස්ථානුකූලව ඒවා ක්‍රියාත්මක වෙනවා. එතකොට දැන් හිත ඇතුලේ තියෙන ආශාව මතුවෙනවා. කුමක් වුණාමද? සැප විඳීම විඳින වෙලාවට. අවිද්‍යා සහගතව නම් යායි සැප විඳීම විඳින්නේ. ඒ වෙලාවට හිත ඇතුලේ තියෙන ආශාව මතුවෙනවා. ඊට පස්සේ ඒකට අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අවිද්‍යා සහගත කෙනා දුක් විඳින වෙලාවට හිත ඇතුලේ තියෙන දේශය මතුවෙනවා. එතකොට දේශය තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අවිද්‍යා සහගත කෙනා අනිත් වෙලාවට, ඒ කියන්නේ සපත් නැති දුකත් නැති මධ්‍යස්ථ විඳීම විඳින වෙලාවට එයා ඉන්නේ ඒ මධ්‍යස්ථ විඳීම විඳින වෙලාවට මේ අනුසයක් හැටියට තියෙනවා අවිද්‍යාව. එතකොට මේ මුලාව තමයි ඉස්සරහට එන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විඳීමේ ස්වභාවය මොකද්ද? සැප විඳින වෙලාවට දුකත් නැහැ, මධ්‍යස්ථ බවත් නැහැ. දුක විඳින වෙලාවට සැපත් නැහැ, මධ්‍යස්ථ බවත් නැහැ. මධ්‍යස්ථ බව විඳින වෙලාවට සැපත් නැහැ, දුකත් නැහැ. ඉතින් උන්වහන්සේ දේශනා කරන ඒ නිසා මේ විඳින ස්පර්ශයේ වෙන වෙන ආකාර, ස්පර්ශයේ හැදෙන හැදෙන ආකාරයට තමයි විඳීම සකස් වෙන්නේ. එතකොට මේ සකස් වෙන විඳීම නැතු යනවා ස්පර්ශය නැතු යද්දී. එතකොට මේක මේ බුද්ධියෙන් විසඳ ගන්න ඕන එකක් නෙමෙයිද? බුද්ධියෙන් විසඳ ගන්න තියෙන එකක් මිසක් මේක මේ ඇඟට රිද්දලා ආහාර වට්ටෝරු වෙනස් කළා විසඳ ගන්න පුළුවන් එකක්ද? බෑ. එතකොට මේකට මිනිස්සුන් පාවිච්චි කරන්න ඕනේ නම් බුද්ධියමයි පාවිච්චි කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කරනවා මේ ඒතු විඤ්ඤු පුරිසෝ අසටෝ අමායාවි මා ළඟට කපටි නැති මායා නැති බුද්ධිමත් මිනිසෙක් පැමිණේවා. අහං ධම්මං දේසෙමි, මම අනුශාසනා කරනවා, මම ධර්මය කියනවා කියනවා. එතකොට එයා අවබෝධ කරනවා කියනවා. එතකොට බලන්න ධර්මය අවබෝධ කිරීමේදී බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණේ මේ කරුණු තුනක් තියෙන පුද්ගලෙක් එන්න කිව්වේ. මොකක්ද? ඒතු විඤ්ඤු පුරිසු අසටු අමායාවි මගේ ළඟට එන්න කිව්වා. මායා නැති, තක්කඩි නැති බුද්ධිමත් මිනිසෙක් එන්න කිව්වා. ඒක තේරුම තමයි එහෙනම් උන්වහන්සේ ළඟට යනවා අනිජාතිය ඇත් මායාකාරී තක්කඩිත් යනවා මෝඩ අය. නමුත් උන්වහන්සේගේ ධර්මදේශනාවෙන් පල නෙලන්නේ නෑ එයා. පල නෙලන්නේ කවුද? බුද්ධිමත් මිනිසයා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විඳීම නිසා තමයි තණ්හාව හටගන්නේ. ස්පර්ශ නිසා විඳීම හට ගන්නවා. විඳීම නිසායි තණ්හාව ඇති වෙන්නේ. එතකොට විඳීමේ ක්‍රියාකාරීත්වය අර අවිද්‍යා සහගතව අනුසයත් එක්ක සම්බන්ධ වෙලා සිද්ධ වෙද්දී මොකද්ද වෙන්නේ? තණ්හාව හට ගන්නවා. තණ්හාව බුදුරජාණන් වහන්සේ එක එක විදිහට දේශනා කරලා තියෙනවා. ඒ තණ්හාව තමයි රූප තණ්හා. රූප තණ්හා කිව්වේ රූපය නිසා නම් එයාට විඳීම ඇති වෙන්නේ. එයාට ආසාව හටගන්නේ රූපය ගැනයි. ශබ්දේ නිසා නම් එයා විඳින්නේ ශබ්දයට නම් එයාගේ විඳිනේ ලැබෙන්නේ සැප විඳීම. ඊටවසේ මොකද්ද වෙන්නේ? ශබ්දයට තමයි එයා ආස කරන්නේ. සුවඳ නම් එයා විඳින්නේ සුවඳට නම් එයාට සැප ලැබෙන්නේ. එයා ආසා කරන්නේ සුවඳට. රස නම් එයාට සැප විඳීම ලබා දෙන්නේ. එයා ආස කරන්නේ රසයට. පහස නම් එයාට සැප විඳීම ලබා දෙන්නේ. එයා ආස කරන්නේ ස්පර්ශයට. හිතට හිතන දේ නම් එයාට විඳිනේ ලබා දෙන්නේ. එයා ආස කරන්නේ හිත හිත ඉන්න. හිතේ හිතෙන් සතුටු වෙන තමයි ආස කරන්නේ. මේක තමයි මේ තෘෂ්ණාවේ ලක්ෂණේ. ඉති බුදුරජාණන් වහන්සේ දේශනා කළා තණ්හා පච්චය උපාදානං. මේ ආසාව ඇති වුණාට පස්සේ මොකද්ද සිද්ධ වෙන්නේ? ඒකට අහු වෙනවා. ඒකට ග්‍රහණය වෙනවා. ඒකට බැඳෙනවා. දැන් බැඳෙනවට වඩා ඒකට හොඳම වචනේ තමයි ග්‍රහණය වෙනවා. ඒ කියන්නේ යමකට ග්‍රහණය වුණාම ඒක නිදහස් වෙන්න බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඊට පස්සේ පුද්ගලයා ග්‍රහණය වෙනවා කාමයට. කාමයේ කිව්වේ මන බඳින ප්‍රියමනාප රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. රූප, ශබ්ද, ගන්ධ, රස, පහසට කියනවා පස්කම් කියලා. පංචකාම කියලා. එතකොට මේට තමයි මෙයාගේ හිත මෙයාගේ තෘෂ්ණාව නිසා, ඒ කියන්නේ ආසාව ඇතිවීම නිසා මෙයා ග්‍රහණය වෙනවා මේකට. ග්‍රහණය වුණාම ඒකට කියනවා කාම උපාදානයි. එහෙම නැත්නම් කෙනෙක් ග්‍රහණය වෙනවා දෘෂ්ටි උපාදානයි. එකිය මොන හරි මතවාදයක් අල්ලගෙන ඊට පස්සේ මතවාදයට ග්‍රහණය වෙනවා. දැන් මම කිව්වා දැන් අර බෝල්බම් වලට මේ මිනිසුන්ට කිව්ව යන්න කියලා. දැන් මතවාදයකට නේද ග්‍රහණය වෙන්නේ. ඉතින් ලක්ෂ ගාණක් යනවා මේ මිනිසුන්ට තේරෙන්නේ මේ විඳින දුක. සමහර දුප්පත් මිනිස්සු අවුරුදු ගාණක් දැන් අපි ගත්තොත් මේ අවුරුද්ද වෙන බෝල් බම්බ ගිහිල්ලා එනවා. ඇවිල්ලා ඊට පස්සේ දැන් ලබන අවුරුද්ද යන්න සල්ලි එකතු කරනවා. නොකා නොබී දැන් ඒ එකතු වෙන තුට්ටු දෙකින් ඒගොල්ල චිත්‍රපටි බලන්නත් ඕනේ. එතකොට ඒ මොන හරි කෑම කන්නත් ඕනේ. ඒ කෑම නොකෑම චිත්‍රපටි බලන්නේ පැය ඉන්දියා. එතකොට කෑම කන්න ඕනේ, චිත්‍රපටි බලන්න ඕනේ. ඉතින් දුකසේ ජීවත් වෙලා ඊට පස්සේ අනිවාර්යම යන්න ඕනේ කොහෙද? බෝල්බම්. එතකොට මේ එහෙ යනකට හැමතැනම තියෙනවා ආධාර එකතු කරන තැන්. අර හම්බ කරන සල්ලි ඔක්කොමත් ආධාර වලට දීලා හොඳට ගුටිත් කාලා ඊළඟට යටිපතුලුත් පලාගෙන අවුෙත් පිච්චිලා ඇවිල්ලා සුමානය බෙහෙත් කරනවා. ඊට පස්සේ ආයෙ ලෑස්ති වෙනවා ඊළඟ අවුරුද්දේ යන්න. මේක නිමේ දෘෂ්ටියට ග්‍රහණය වීම. දෘෂ්ටියට ග්‍රහණය වීම. මම මේක තේරුම් ගත්තේ හරියට මේ වගේ. මම මේ අන්තිමට මම ඇහුවයි මිනිස්සුන්ගේ මොකද්ද මේ ඕගොල්ලෝ කරන මේ වැඩේ තේරුම? ඇයි මෙහෙම කරන්නේ කියලා ඇහුවා. මම අන්තිමට කිව්වා ඕගොල්ලෝ මිනිස්සු නෙමෙයි. කවුද කියලා මම ඕගොල්ලෝ ගොන්නෝ. ඒ මොකද කියලා මම කිව්වා මේ මිනිස්සුන්ව ගොන්නු කරලා ආගම විසින්. ඊට පස්සේ ඕගොල්ලන්ට උගන්වනවා පූජාවල්, සංස්කෘතිය ඇදහිලි. ඒක තමයි ගුණා බැඳපු කරත්තේ. ඒක දක්කන කෙනෙක් කියනවා ඒ තමයි බමුණා. ඒ බ්‍රාහ්මණයා ඕගොල්ලන්ව මේ ඇදහිලි විශ්වාස නැමැති කරත්තෙක බැඳලා ඕගොල්ලන්ව දක්කනවා කිව්වා මේ. දැන් ඕගොල්ලන්ට පුළුවන් දෙකුණා මේ කරත්තේ ලියහගෙන යන්න. බෑ. දැන් ගුණෙක්ව කරත් එක බැඳහම ඒ ගුණාට පුළුවන් ද හිතාමතා කරත් එල්ලලා දුවන්න කැලේට? ආන් ඊ වගේ. තේ සිද්ධි දැක්කම මට හරි පැහැදීමක් ඇති වුණා බුදුරජාන් වහන්සේගෙන. අනේ උන්වහන්සේ මේ ධර්මයේ දේශනා කරපු නිසා අද අපි ස්වාධීනව හිතන්නේවත්. දැන් මම ඉඳෙද්දී ආවා ඇති වුණා සූර්යග්‍රහණ. ඇති වෙන එකටම බ්‍රහ්මුණේ නිවේදනය කළා මෙන් සූර්යග්‍රහණයක් ඇති වෙනවා මේ කාලේ අපල. මේ තිස්සර වුණාලු එහෙම එකක් සූර්යග්‍රහණ කාලේ කවල උണ്ട සූර්යග්‍රහණයක් වෙනවා වදකහදී කළ වොන්න. අහලා තියෙනවද ඒක? වදකාසුදී. ඒ බීපු ගමන් හරි රූප රජිනි වෙනවා ගෑල්ලමයි පිරිමිලමයි රූප රජා. එතකොට බිව්වහූ ගාලා මේ දෘෂ්ටි නෙමෙයිද? දැන් ඔන්න මේ සූර්යග්‍රහණය සිද්ධ වුණාම මේ බමුණ කිව්වා මේ සූර්යග්‍රහණය උදේ 6 ගන්න සිද්ධ වෙන්නේ මේ වෙනකන් මේ කෑම කන්න එපා කවුරුවත් කිව්වා. වතුරත් බොන්න එපා කිව්වා. අයියා ඇයි වතුර බිව්වොත් වතුරත් එක්ක අර අපලි පෙවෙන්න පුළුවන්. කෑම කෑවොත් වතුරත් එක්ක ඒ අපලි කැවෙන්න පුළුවන්. ඊට පස්සේ කිව්වා මේ සූර්යග්‍රහණේ ඉවර වෙච්ච ගමන් නාන්න කිව්වා. ඇයි ඒ? අපලි හේදෙන්න එපා දැන්. ඊට පස්සේ තමයි කන්න කිව්වේ. ඉතින් එතකොට බලන්න මේ වගේ දේවල් අපේ රටේ සාම කෙරෙන්නේ නැද්ද? එතන මේවා මේ කාගේ කරත්තද? කවුරු හදපු කරත්තද? බමුණු හදපු කරත්තේ. ඒ කරත්ත ගැට ගැහුනට පස්සේ ආර නිදහසේ යන්න අවස්ථාවක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් මිනිස්යාව බුද්ධිමත් කරලා දෙනවා. උන්වහන්සේ දේශනා කරනවා මේ දෘෂ්ටි උපාදානෙ මතවාදවලට ග්‍රහණය වීම මේ අපේ ජීවිතවලට තියෙන එක්තරා ප්‍රශ්නයක්. ඊළඟට සීලබ්බත උපාදානෙ, ඒ කිව්වේ සීල වරතවලට ග්‍රහණය වීම අපිට තියෙන ප්‍රශ්නයක්. ඊළඟට අත්වාද උපාදානෙ කියන්නේ මම මාගේ මාගේ ආත්මය කියන හැඟීමට ග්‍රහණය වීම. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තිඹරුකට මේක සිද්ධවන්නේ තෘෂ්ණාව නිසා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තෘෂ්ණාව නිසා උපාදාන හට ගන්නවා, උපාදාන නිසා භවය හට ගන්නවා, උපාදාන නිසා භවය හට ගන්නවා. එතකොට භවය කියන්නේ මොකද්ද? අර උපාදානයට අහුවෙච්ච කෙනා, ඒ කියුවේ කාම උපාදානේ, දෘෂ්ටි උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදානයට අහුවෙච්ච කෙනා තමයි මේ කයින් ක්‍රියා කරන්නේ. ඒ උපාදාන වල නිදහස් වෙච්ච කෙනෙක් නෙමෙයි. ඒතර උපාදාන සහිත කෙනෙක් තමයි කයින් ක්‍රියා කරන්නේ. උපාදාන සහිත කෙනෙක් තමයි වචනෙන් කතා කරන්නේ. උපාදාන සහිත කෙනෙක් තමයි මනසින් සිතන්නේ. ඒතර උපාදාන සහිත කෙනා කයින් කතා කරද්දී, කයින් ක්‍රියා කරද්දී, වචනෙන් කතා කරද්දී, මනසින් සිතද්දී උපදිනවා මොකද්ද? කර්මයක්. ආන් ඒ විපාක දෙන්න කර්මයක් සකස් වීමට තමයි භවය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට උපාදාන පත්‍ය භව, උපාදාන නිසා තමයි භවය ඇතිවන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භවය නිසා උපදිනවා. භවය නිසා තමයි ඉපදීම තියෙන්නේ. එතකොට භවය හටගන්න එක්කෙනාට ඉපදීමෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් නෑ. ඇයි? භවය තමයි උපත කරා යාව ගෙනියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ භව කීයක් තියෙනවද? තුනක් තියෙනවා. කාම භව, රූප භව, අරූප භව. එතකොට එක්කෝ ඒ කරන ක්‍රියාවට අනුව එක්කෝ යා උපදින්නේ කොහේද? කාම භවයේ. එහෙම නැත්නම් උපදින්නේ කොහේද? රූප භවයේ. එහෙම නැත්නම් උපදින්නේ කොහේද? අරූප භවයේ. මේ වගේ ඒ කොයි හරි උපදින්න තමයි එයාට හේතු වන්නේ. ඒ නිසා පින්වත්නි, අපි මේ රටාව, ඒ කියන්නේ මේ පටිච්ච සමුප්පාදේ හටගන්න රටාව සම්පූර්ණයෙන්ම අපි ඉගෙනගෙන තියෙන්න ඕනේ. පටිච්ච සමුප්පාදේ හටගන්න රටාව. මොකද පටිච්ච සමුප්පාදේ හටගන්න රටාව තුළ තමයි අපිට මේ ජීවිතේ තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. පටිච්ච සමුප්පාද ඉගෙන ගන්න කෙනා පටිච්ච සමුප්පාදේ හටගන්න විදිය විතරක් නෙමෙයි, එයා ඉගෙන ගන්න ඕනේ පටිච්ච සමුප්පාදය නැති වී යන ආකාරය. පටිච්ච සමුප්පාදේ නැති වී යන ආකාරයත් ඉගෙන ගන්න ඕනේ. පටිච්ච සමුප්පාදේ නැති වෙන්නේ කුමක් නැති වුණොත්ද? අවිද්‍යාව නැති වුණොත්. ඒ කියන්නේ දුක සම්පූර්ණයෙන්ම අවබෝධ වුණොත්. මේ දුක හටගන්න හේතු වෙන තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම නැති වෙලා නිරුද්ධ වුණොත්, ඊළඟට තෘෂ්ණාව නිරුද්ධ වෙච්ච බව සම්පූර්ණයෙන්ම සාක්ෂාත් කළොත් ඒ සඳහා ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණයෙන්ම වැඩුණොත් ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය සම්පූර්ණයෙන්ම අවබෝධ වුණොත් සම්පූර්ණයෙන්ම අවබෝධ වෙනවා කියන්නේ සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන වශයෙන් අවබෝධ වුණොත් එයා සංස්කාර වලින් නිදහස්. ඒ කියන්නේ ඊට පස්සේ එයා තුළ මේ අවිද්‍යාව සහගත අවිද්‍යාව තුළ හටගන්න සංස්කාර හටගන්නේ නැහැ. අවිද්‍යාව නිසා හටගන්න සංස්කාර හටගන්නේ නැහැ. අවිද්‍යාව හේතුවෙන් හටගන්න සංස්කාර හටගන්නේ නැහැ. ඒතර අවිද්‍යාව හේතුවෙන් හටගන්න සංස්කාර නැත්නම් සංස්කාර නිසා හටගන්න විඥානේ නැහැ. සංස්කාර නිසා හටගන්න විඥානයක් නැත්නම් විඥානේ නිසා හටගන්න නාම රූපත් නැහැ. විඥාන නිසා හටගන්න නාම රූප නැත්නම් නාම රූප නිසා හටගන්න ආයතන හයත් නැහැ. එතකොට නාම රූප නිසා හටගන්න ආයතන හය නැත්නම් ආයතන හය නිසා හටගන්න ස්පර්ශයත් නැහැ. ආයතන හය නිසා හටගන්න ස්පර්ශය නැත්නම් ස්පර්ශය නිසා හටගන්න විඳීම නැහැ. ස්පර්ශය නිසා හටගන්න විඳීම නැත්නම් විඳීම නිසා හටගන්න තණ්හාව නැහැ. විඳීම නිසා හටගන්න තණ්හාව නැත්නම් තණ්හාව නිසා හටගන්න උපාදාන නැහැ. තණ්හාව නිසා හටගන්න උපාදාන නැත්නම් උපාදාන නිසා හටගන්න භවේ නැහැ. උපාදාන නිසා හටගන්න භවේ නැත්නම් භවේ නිසා හටගන්න ඉපදීම නැහැ. භවේ නිසා හටගන්න ඉපදීම නැත්නම් ඉපදීම නිසා හටගන්න ජරා මරණ ශෝක වැළපීම් දුක් දොම්නක් සුසුමෙලි මුකුත් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ওই විදිහට තමයි මේ දුක නැති වෙලා යන්නේ. එහෙමනම් මේ දුකේ හටගැනිල්ලයි දුකේ නැතිවීමයි කියන දෙකම නොනින් මෙනෙහි කරන්න බුද්ධිමත් ශ්‍රාවකයාට දක්ෂතාවයක් තියෙන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒකට පෙන්වුවා මේ ශ්‍රාවකීන්ට මෙනෙහි කරන්න ක්‍රමයක්. මොකක්ද? ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්ස උපාදා ඉදං උපාජිති. ඉමස්මින් සති ඉදං හෝති කියන්නේ මේ ඇති කල්හි මේ වෙයි. ඒ කියන්නේ මේක වෙන්න නම් මේක තියෙන්න ඕන. මේක වෙන්න නම් මේක තියෙන්න ඕන. මේ ඇති කල්හි මේ වෙයි. ඉමස්ස උපාදා ඉදං උපාජ්ජති. මේ ඉපදීමෙනුයි මේ උපදීන්නේ. එහෙනම් මේ උපදින්න නම් මේ උපදින්න ඕනේ. ඒ කියන්නේ සංස්කාර උපදින්න නම් අවිද්‍යාව තියෙන්න ඕනේ. ඊළඟට විඥාණය උපදින්න නම් සංස්කාර තියෙන්න ඕනේ. නාම රූප උපදින්න නම් විඥාණය තියෙන්න ඕනේ. ආයතනය උපදින්න නම් නාම රූප තියෙන්න ඕනේ. ස්පර්ශය උපදින්න නම් ආයතනය තියෙන්න ඕනේ. ඊළඟට විඳීම උපදින්න නම් ස්පර්ශය තියෙන්න ඕනේ. තෘෂ්ණාව උපදින්න නම් විඳීම තියෙන්න ඕනේ. උපාදාන උපදින්න නම් තෘෂ්ණාව තියෙන්න ඕනේ. භවය උපදින්න නම් උපාදාන තියෙන්න ඕනේ. ඉපදීම තියෙන්න නම් භවය තියෙන්න ඕනේ. ඊළඟට ජරා මරණ ශෝක පරිදේව දුක් දොම්නස් තියෙන්න නම් උපදින්න ඕනේ. ඉපදීම තියෙන්න ඕනේ. එතකොට දැන් බලන්න පින්වත්නි, මේ අපි උපදිනව නම් උපදින්නේ එහෙනම් මක් නිසාද? භවය නිසාමයි. බුදු දේශනා තියෙනවා භව නිරෝධා ජාති නිරෝධෝ. භවයේ නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. එහෙනම් අපිට එකපාර අපි කොච්චර අපේක්ෂා කළත් ඉපදීම නැති බව ඒක අපිට අපේක්ෂාවකින් ලබා ගන්න බෑ. ඇයි අපේක්ෂාවකින් ලබා ගන්න බැරි? ඒක අපේක්ෂාවකින් ප්‍රාර්ථනාවකින් හටගන්න දෙයක් නෙමෙයි. ඒක හටගන්නේ හේතුවකින්. හැබැයි මෙහෙම එකක් තියෙනවා. හේතුව ගැන හරි දැනුමක් තියෙනවා නම් ඒක දේශනාවක තියෙනවා. ඉජ්ජති භික්ඛවේ සීලවතෝ චේතෝ පනිදි. චේතෝ පනිදි කියන්නේ සිතින් කළ පැතුම. ඉජ්ජති භික්ඛවේ සීලවතෝ චේතෝ පනිදි. මහණෙනි සිල්වතා විසින් සිතින් කළ පැතුම ඉටු වෙයි. ඉජ්ජති භික්ඛවේ සීලවතෝ චේතු පන. එකන සිල්ලතාගේ එකන්නේ යා එකන් එහනම් යා පිනක් පින රැස්කිරීමෙන් ඒක වෙන්නේ පිනක් රැස්කිරීමෙන්. එතකොට බුදුරජාණන් වහන්සේගේ කාලේ එක එක අගතනතුරු ලැබපු ශ්‍රාවකයන් බැලුවාට පස්සේ ඒ ශ්‍රාවකයන්ගේ චේතෝපනිදියත් පැතුමක් නෙමෙයිදී. එතකොට මේ පැතුමක් ඉෂ්ට වෙලා තියෙන්නේ ඒට අනුකූල වූ යම්කිසි පුණ්‍ය කර්මයක් කිරීම නිසා. ඉතින් මේ නිසා එහෙම නැතුව අපිට අනේ මේ අපි මරුණාට පස්සේ අපිට උපදින්න මුල් වෙන්නේ අවසාන සිතයි කියන කාරණේ නෙමෙයි බුද්ධ දේශනාවේ තියෙන්නේ. උපදින්න සිද්ධ වෙන්නේ භවය නිසායි. එතකොට අපිට හරි හැබැයි අවසාන සිතගෙන තියෙනවා බුද්ධ දේශනා තියෙන මහණෙනි සමහර අයගේ අවසානයේ එයා පවත්වන සිත දිහා තථාගතයන් වහන්සේ දකින්න ලැබෙනවා. එයා ඒ සිත පැවැත්වීම තුළ එයා සුගතියේ එක්ක යනවා එක්ක දුක. ඒ කියන්නේ සිතේ තියෙන කුසල් අකුසල් මත තමයි භවයේ ක්‍රියාකාරීත්වයට අනුබල ලැබෙන්නේ. tie නිසා දැන් අපි ගත්තොත් අර මේ මට්ට කුණ්ඩලි අවසාන මොහොතේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවාගත්තා. සිත පහදවාගෙන ගිහිල්ලා දෙවියන් අතුරුපන්නා. ඊළඟට අවසාන මොහොත කියලා කිව්වේ මේ නිකම් අන්තිම ක්ෂණයේ කියලා ගන්නේ නෙමෙයි. ඒ අවසාන ගිවන කාලේ චත්තමානවක බලන්න. ඉතින් තෙරුවන් සරණේ පිහිටලා ජීවත් වුණේ මං හිතන්නේ පැයක් කමාරක් වගේ නේ, පොඩි කාලයක් නේ. ඊට පස්සෙ ආ චත්තමානවක දිව්‍ය පුත්‍රය වෙලා දිව්‍ය ලෝකෙ උපන්නා. එතකොට අපිට ඒකෙන් පේනවා මේ භවයක් හැදෙනවා. හැමතිස්සෙම භවයක් හැදෙනවා. භවයක් හැදෙන නිසා තමයි උපදින්නේ. අර ශ්‍රාවකයා පටිච්ච සමුප්පාදේ හොඳට මතක තියාගන්න, ඒක පටිසම්පාදේ හට ගැනීම ගැනත් දැනීමක් තියෙන්න ඕනේ. පටිසම්පාද නිරෝධය ගැනත් දැනුමක් තියෙන්න ඕනේ. මොකද මේ දෙකම ගැන යාට දැනුම මත තමයි යාගේ දෘෂ්ටිය පිරිසිදු වෙන්නේ. එයාගේ දැක්ම පිරිසිදු වෙන්නේ දෙකම ගැන තියෙන දැනුමෙන්. ඒ කියන්නේ මේ සසර භව පැවැත්ම සකස් වන්නේ මෙහෙමයි කියලා ඕන්න යා දැනගන්නවා. පටිච්ච සමුප්පාදේ ඉගෙනගෙන ඉල්ලින් භවපැවැත්ම නිරුද්ධ වන්නේ මෙහෙමයි කියලා දැනගන්න ඔයා පටිසම්පාදේ නිරුද්ධ වීම. ඒකනේ කියන්නේ ඉමස්මින් සති ඉදං ඕති, මේ ඇති කල්ලි මේ වේ. ඉමස්ස උපාදා ඉදං උපාජ්ජති, මේ උපදීමෙන් මේ උපදී. ඒක තමයි හට ගැනීම. නැතිවීම ගැන මොකක් තියෙන්නේ? ඉමස්මින් අසති ඉදං නොහෝති, මේ නැති කල්ලි මේ නොවේ. ඉමස්ස නිරෝධා ඉදන් නිරුද්ධති, මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වේ. ඒ කියන්නේ දැන් අවිද්‍යාව නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙන්නේ. ඒතර සංස්කාර නිරුද්ධ වෙන්න නම් අවිද්‍යාව නිරුද්ධ වෙන්න ඕනේ. ඊළඟට සංස්කාර නිරුද්ධ වීමෙන් විඥාන නිරුද්ධ වේ. එහෙනම් විඥාන නිරුද්ධ වීමට නම් සංස්කාර නිරුද්ධ වෙන්න ඕනේ. ඊළඟට විඥාන නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වෙන්න නම් විඥාන නිරුද්ධ වෙන්න ඕනේ. ඊළඟට නාම රූප නිරුද්ධ වීමෙන් ආයතන නිරුද්ධ වේ. ආයතන නිරුද්ධ වෙන්න නම් නාම රූප නිරුද්ධ වෙන්න ඕනේ. ආයතන නිරුද්ධ වීමෙන් ස්පර්ශ නිරුද්ධ වේ. ස්පර්ශ නිරුද්ධ වෙන්න නම් ආයතන නිරුද්ධ වෙන්න ඕන. විදීම නිරුද්ධ වෙන්න නම් ස්පර්ශ නිරුද්ධ වෙන්න ඕනේ. ඒතර ස්පර්ශ නිරුද්ධ වුණොත් තමයි විදීම නිරුද්ධ වෙන්නේ. ඊළඟට තණ්හාව නිරුද්ධ වෙන්න නම් විදීම නිරුද්ධ වෙන්න ඕනේ. උපාදාන නිරුද්ධ වෙන්න නම් තණ්හා නිරුද්ධ වෙන්න ඕනේ. භවේ නිරුද්ධ වෙන්න නම් උපාදාන නිරුද්ධ වෙන්න ඕනේ. ඉපදීම නිරුද්ධ වෙන්න නම් භවේ නිරුද්ධ වෙන්න ඕනේ. ජරා මරණ නිරුද්ධ වෙන්න නම් ඉපදීම නිරුද්ධ. එතකොට මේ නිරුද්ධ වෙන ස්වාභාවික රටාවක්. එතකොට මේ පටිච්චසමුප්පාදයේ හටගන්නේ මෙහෙමයි, පරිසම්පාදේ නිරුද්ධ වෙන්නේ මෙහෙමයි කියන එක ගැන කෙනෙක් බුද්ධිමත්ව විමසුවොත් විමසීමේ කෙළවරයට මොකද්ද වෙන්නේ? යංකින්චි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා යම් කිසිවක් ඇද්ද ඒ හේතු නිරුද්ධ වීමෙන් ඒ හටගත්තු දේ නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්තයි. ස්වභාවයෙන් යුක්තයි. ඒක ස්වභාවයක්. මොකද ස්වභාවයක තියෙන ලක්ෂණේ හේතුන් නිසා එක හට ගන්නවා. ඒ හේතු නැතිවීමෙන් ඒක නැති යනවා. ඒක නැගේ ස්වභාවයේ ලක්ෂණේ. ඒ ලක්ෂණයට ආйти දේ මමය, මාගේ, මාගේ ආත්මය කියලා ගත්තට වැඩක් නැහැ. මොකද හේතුව ඒකේ ලක්ෂණයක නෙමෙයි. ඒක මමයේ මාගේ මාගේ ආත්මයයි කියලා ගන්න අපිට යමක් කරේ පුළුවන් නම් ඒකේ තියෙන්නේ මොකද්ද? මාගේ, ඔව් මාගේ රූපේ මෙසේ වේවා. ඔව් මාගේ විඳීම මෙසේ වේවා. මාගේ සංඥාව මෙසේ වේවා. මාගේ සංස්කාර මෙසේ වේවා. මාගේ විඥානේ මෙසේ වේවා. එහෙම නැත්නම් මෙසේ නොවේවා කියන එක අපිට ලබා ගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙමනම් ඒකේ තියෙන ස්වභාවික එකක් නෙමෙයි. එහෙනම් ඒකේ තියෙන්නේ තමාගේ අවශ්‍යතාවය, තමාගේ වසඟයට පවත්වපු එකක්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේක එහෙම තමාගේ වසඟයට පවත්වපු දෙයක් නෑ. මේකේ තියෙන්නේ මොකද්ද? හේතුන් නිසා හටගන්නා වූ යමක් ඇද්ද? හේතු නිරුද්ධ වීමෙන් ඒ නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්තයි. මේක තමයි මේකේ තේරුම් ගන්න තියෙන ශ්‍රාවකයාට. එතකොට දැන් මේක තේරුම් ගත්තු තිඹරුක, ඒ තිඹරුකට මේක වැටහුණා. වැටුණාට පස්සේ තිඹරුක මොකද කළේ? අර කලින් තිබිච්ච අදහස් ඔක්කොම අතෑරිය. කලින් තිබිච්ච දෘෂ්ටි මතවාද අතෑරියා. අතෑරලා යා තේරුම් ගත්තා සැප දුක පිළිබඳව බුදුරජාණන් වහන්සේ. එයා අවුලකට ගත්තේ නෑ යාගේ. බුදුරජාණන් වහන්සේ සැප දුක ගැන යාගෙන් ඉස්සෙල්ලාම ඇහුවා. මොකද ඇහුවේ? තමා විසින්ද මේ සැප දුක කළේ? එහෙම අහන්න එපා කිව්වා. ඊට පස්සේ අනුන් විසින්ද මේ සැප දුක කළේ කියලා ඇහුවා. එහෙම අහන්නත් එපා කිව්වා. තමා අනුනුද්ද මේ සැප දුක කළේ? එහෙම අහන්නත් එපා කිව්වා. එහෙමනම් මේ සැප දුක විභේ හටගත්තද කියලා එහෙම අහන්නත් එපා කිව්වා. එතකොට මේ හැම එකක්ම තිඹරුකට තේරුණා බුදුරජාණන් වහන්සේ මේක අහන්න එපා කිව්වේ ඇයි. එතකොට ඔබ මෙහෙම තේරුම් ගන්න. දැන් සමහර හිතාගෙන ඉන්නවා මේ හැම ප්‍රශ්නෙටම, හැම කුණුගොඩටම උත්තරයක් ධර්මයෙන් හොයන අය නැද්ද? නමුත් මේකෙම හරිය පැහැදිලි බුදුරජාණන් වහන්සේ ගන්න සැප දුක තමා විසින් කළාද කුණුගොඩක් ඔන්න. එතකොට බුදුරජාණන් වහන්සේ මොකද්ද වදාලේ? අහන්න එපා එහෙම. සැප දුක අනුන් විසින් කළාද? එහෙම අහන්නත් එපා. සැප දුක තමාත් අනුනුත් කළාද? එහෙම අහන්නත් එපා. සැප දුක ඉබේ හටගත්තාද? එහෙම අහන්නත් එපා. ඊට පස්සේ යාට සැකයක් ඇති වුණා. එහෙනම් බුදුරජාණන් වහන්සේ සැප දුක කියලා එකක් එහෙනම් තියෙනවද? තියෙනවද කියලා ඇහුවා. තියෙනවා කිව්වා. එහෙනම් සැප දුක ගැන දන්නේ නැති වෙයි. දන්නවද කියලා සැප දුක? දන්නවා කිව්වා. එතකොට මේ හැම එකටම විසඳුම ලැබුණේ මොකෙන්ද? ආර පටිච්ච සමුප්පාදේ අහගෙන අහගෙන අහගෙන ගිහින් ඒ පටිච්ච සමුප්පාදේ හටගන්න ආකාරයත්, නිරුද්ධ වී යන ආකාරයත්, මේ දෙක මහනකට සැප දුක පිළිබඳව මේක තමා විසින් කරපු එකක්ද කියන ප්‍රශ්නේ කිසි වටිනාකමක් නැහැ කියලා තේරුණා. පටිච්ච සමුප්පාදේ හේතු නිසා හටගන්නා යමක් ඇද්ද? හේතු නිරුද්ධ වීමෙන් ඒ හටගන්නාදී නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි කියන එක වැටුණාට පස්සේ මේ සැප දුක ගැන අහන අර ප්‍රශ්නේ කිසි වැඩක් නැති එකක් කියලා එයාටම තේරුණා. සැප දුක අනුන් විසින් කරපු එකක් කියන ප්‍රශ්නේ කිසි වැඩක් නැති එකක් කියලා තේරුණා. ඊළඟට තමාත් අනුනුත් විසින් කළා කියන එක ගැන කිසි වැඩක් නැති ප්‍රශ්නයක් කියලා තේරුණා. මේක ඉබේ හටගත්තා කියලා වැඩක් නැහැ කියලා තේරුණා. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ වගේ ප්‍රශ්න මුලදීම හදාගත්තොත් ඒ කියන්නේ මේ විඳීම තියෙනවා, විඳින්නෙක් කියනවා කියන එක මුලදීම හදාගත්තොත් එයා සැප දුක තමා විසින් කළා කියන දෘෂ්ටියට වැටෙනවා කිව්වා. ඒක කියන්නේ නැහැ කිව්වා. ඊළඟට සැප දුක තියෙනවා, සැප දුක වෙනම තියෙනවා, විඳින්නෙක් වෙනම ඉන්නවා කියලා කිව්වොත් ඒක අනුන් විසින් කළා කියන දෘෂ්ටියට වැටෙනවා. ඒක කියන්නෙත් නැහැ කිව්වා. දැන් බලන්න මේ ඒ කාලේ හිටිය මිනිස්සු කොයිතරම් බුද්ධිමත්. මේ කාලේ අපි දැන් ජප කරන්නේ නැහැ කියනවා කියනවා කියනවා කියනවා අපිට තේරෙන්නේ නැහැ. නමුත් අපි විසින් අපි මේ යුගයේ මිනිස්සු හුවා දක්ව ගන්නවා මේ කාලේ තමයි හරී බුද්ධිමත්ලු. නමුත් ඒකට හේතුව මොකද? අර මේ කාලේ අර මිනිස්සු අර මේ ධාතු මේ ලෞකික දේවල් සිවුම් විදිහට හොයා ගන්නවනේ නේද? ටෙලිෆෝන් හොයා ගන්නවා, එකෙක් පහසුකම් හොයා ගන්නවා, යන්න එන්න පහසුකම් හොයා ගන්නවා. මේක බැලු බැලමට වෙන්නේ නිකන් බුද්ධිමත් වගේ තමයි මේ බුද්ධිය ගැන දන්නේ නැති මිනිසුන්ට පේන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොකද්ද, මේ ලෝකේ සියලුම සම්පත් කෙනෙකුට තිබුණත් එයාට නැත්තම් බුද්ධිය එයා දුප්පත් කෙනා. කෙනෙකුට කොච්චර නැති බැරිකම් තිබුණත් එයාට තියෙනනම් බුද්ධිය එයා පෝසත් කෙනා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මිනිස්සෙකුගේ හැබෑම ධනේ හැටියට සැලකුවේ මේ බුද්ධියෙන් තුලින් ඇති කරගන්න දේවල්. මොකද අනිත් ධනය මිනිස්සෙකුට උවමනයි. බුදුරජාණන් වහන්සේ ඒකට ගරහලා නැහැ. නමුත් ඒ ධනය ඕනම වෙලාවක Tamanට අහිමි වෙන්න පුළුවන්. ඒක මේ පොදු ලෝකයේ තියෙන පොදු අර්බුදවලට සාධාරණ එකක්. ඒ කියන්නේ සමහර අවස්ථාවලදී ධනේ හම්බ වෙනවා. සමහර Tamanට ඒ ධනිය ආතරින් වෙන්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේගේ ඒක දේශනාවක තියෙනවා, ධනං ඡජේ යෝපන අංග හේතු. සමහර කෙනෙකුට ධනය අත්හරින් දෙනවා අතපය බේරගන්න. වෙන්නේ නැද්ද? අපි කියමු ධනය අරගෙන යනවා කෙනෙක්. එතකොට යා හොරු අල්ලනවා. හොරු අට කරගන්නවා. දැන් එයාට තමන්ව බේරගන්න මොකද්ද කරන්න තියෙන්නේ? අනේ මේක ගන්න මාව බේරන්න කියලා ධනං ඡජේ යෝපන අංග හේතු. එතකොට යා ධනය අතහරිනවා තමන්ව පවත්තන්න. තමන්ගේ ජීවිතය රැකගන්න. අංගං ඡජේ ජීවිතං පෙක්කමානෝ. සමහර අවස්ථාවල අසනීප වෙනවා. අසනීප වුණාට පස්සේ කියනවා මෙයාගේ ජීවිතය බේරගන්න නම් මේ කකුල කපන්න ඕනේ. අත කපන්න ඕනේ. ඇහැ අයින් කරන්න ඕනේ. එහෙම වෙන්නේ නැද්ද? එතකොට එයා ජීවිතයේ අපේක්ෂාවෙන් අංග අයින් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා එතනදී අංගං ධනං ජීවිතං චාපි සබ්බං. අංග ඒ කියන්නේ ශාරීරියේ ධනේ ජීවිත මේ ඔක්කොම අතරිනකෝ ඡජේ නරෝ ධම්ම manussරන්තෝ. ධර්මයේ සීකරන පුද්ගලයන් ඔක්කොම අතාරිනවා කිව්වා. එතකොට බලන්න මේ ඒ බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මය වඩාත්ම ගැළපුණේ මේ කාලෙට නෙමෙයි. ඒ සුදුසු කාලේ තමයි උන්වහන්සේ වැඩ හිටියේ. දැන් මේ කාලේ මිනිස්සුන්ට ගැළපෙන්නේ මේක නෙමෙයි. මිනිස්සුන්ට ගොඩාක් බලන්නේ එදිනෙදා ඔය කාලා බීලා විනෝද වෙලා ඉඳලා පින් කියලා මොකක් හරි එකක් කරගෙන ඒ මිනිසුන්ගේ ජීවිතේ කෙලවර කරගන්නයි. හැබැයි අතරින් පතර වුණත් බුද්ධිමත් මිනිසෙක් ඉන්න පුළුවන්. ඒ බුද්ධිමත් මිනිසයාට මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ දේශනා ඇහුනොත් ඒ ඇසුණු දේශනාවට අනුව එයා මෙනෙහි කළොත් ඒ මෙනෙහි කිරීම කියන එක අපි හිතනවට වඩා අමාරු එකක්. දැන් කෙනෙකුට ආස හිතෙන්න පුළුවන් ඉක්මනට මේ ධර්ම මාර්ගයේ Tamanට අවබෝධ කරන්න ඕනේ කියන හැඟීමක්. එතකොට සමහර විට ඒ හැඟීම නිසාම සමහරු ධර්මය අතාරිනවා. කොහොමද ඒ ධර්මය අතාරින්නේ? සමහරුන්ට කියනවා මේ දැන් එයාට හැඟීමක් තියෙනවා, ආසාවක් තියෙනවා, ඉක්මනට ධර්මය අවබෝධ කරගන්න ඕනේ. ඉතින් ධර්මය අවබෝධ කරගන්න නම් එයාට ඕන කරනවා කරුණු කීපයක්. එකක් තමයි කල්යාණ මිත්‍ර සේවනය. කල්යාණ මිත්‍ර සේවනයෙන් එයාට ලැබෙන්න ඕනේ සද්ධර්ම ශ්‍රවණය. ඊට පස්සේ යෝනිසෝ මනසිකාරේ. ඊළඟට ධම්මාන ධම පටිපදා. ද සමහරට යාට ලැබෙන්න පුළුවන් මේ කල්යාණ මිත්‍ර සේවනේ. ලැබිලා සද්ධර්ම ශ්‍රවණේ ලැබෙනවා. මේ දෙක ලැබුණාට යාට නැත්තම් මොකද්ද? යෝනිසෝ මනසිකාරේ නැත්තම් දැන් මියා ධර්මයේ මෙනෙහි කරන්න හදනවා. මියාට මෙනෙහි කරගන්න තේරෙන්නේ නැහැ. එතකොට මියා හිතනවා මේ ධර්මය අවබෝධ කරගොත් තමයි ඉක්මනට මාර්ගඵල ලබන්න තියෙන්නේ. මට ඉක්මනට මාර්ගඵල ලබන්න ඕනේ. දැන් මෙයාට ඕනේ මොකක්ද? දැන් මෙයා හිතනවා ඉක්මනට මාර්ගඵල ලබන්න ඕනේ. දැන් මෙයා ඒක නිරවුල්ව තේරුම් බේරුම් කරගන්නේ. මොකද්ද මාර්ගය කියන්නේ? මොකද්ද ඵලය කියන්නේ? මොකද්ද කියලා තේරුම් ගන්න. මාර්ගය කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මාර්ගය කියලා වෙන එකක් නැහැ. ඒතර ඵලය කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීම තුළ තමන්ට සිද්ධ වෙන යහපත. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීම තුළ නම් යහපත සිද්ධවන්නේ තමන් ඉස්සෙල්ලාම නිවැරදිව නිරවුල්ව හරිගස්ස ගන්න ඕනේ. මොකද්ද ආර්ය අෂ්ටාංගික මාර්ගයට යන්න ඕන කරන පාරයි. ඒකට තමයි මේ ධර්මිය අපි ඉගෙන ගන්නේ. දැන් මේ පටිච්චසමුප්පාදෙ ඉගෙන ගන්න ඒකටයි. මොකද මේ පටිච්චසමුප්පාදෙ හොඳට තේරුනොත් යාට කෙනෙකුට එතකොට යාට අවස්ථාවක් තියෙනවා මේ දුක කියන එක මේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න එකක් කියලා තේරුම් ගන්න. එහෙම නැත්තම් යාට ඒ අවස්ථාව නැහැ. ඉතින් එහෙම කෙනෙක් ඔය අනේ මට ඉක්මනට මඟපල් ලබන්න ඕනේ කියලා යනකොට ඒ වගේ අමාරු වෙටෙන්න තියෙන ඉඩකඩ වැඩි. සමහර කෙනෙක් කියන බලන් ඔයා මට 40,000ක් දෙන්න මං ඔයාව සුවම් කරලා දෙන්නම්. එහෙම දැනගෙන ලැබිලා තියෙනවා සල්ලි වලට දෙනවා කියලා. ඔයා ප්‍රථම ධානයට දාලා දෙන්නම් 50,000. එතකොට ධර්මයේ ගැන දන්නේ නැති අය ඒකට සමහර විට කෙනෙක් හිතනවා නෑ නෑ නෑ මේ මේ මේ මේ ඥාන දහඳුර කියන එක හරි සරලයි. අපි හොයන එක ඒක නෙමෙයි. අපි හොයන්නේ මොකද්ද? තීරින් නැති එකක්. ඒ තීරින් නැති එක තමයි ඒකේ තියෙන ජඹුර. එතද මෙහෙට තියෙනවා කෙනෙක් ධර්මය අහන්න. ධර්මයත් අහනවා කෙනෙක්. අහලා ඒක යෝනිසෝ මනසිකාරයට මෙනෙහි කරගෙන යනකොට හා මේක සරල එකක්. ඇයි දැන් අහලා තියෙන මොකද්ද? ධර්මයේ ගැඹුරු දියක් සරල කරන තමයි බුදු කෙනෙක් පහළ වුණේ. එතන බුදු කෙනෙක් පහළ වෙලා ඒ ගැඹිර උදය සරල කළා දේශනා කරන නිසා තමයි ශ්‍රාවකයාට ඒක අවබෝධ වෙන්නේ. දැන් ඒක ගැන හිතන්න බුද්ධිමත් නොවි එයා හිතනවා නෑ නෑ නෑ. මීට වඩා ඊට පස්සේ කොහේ හරි ගිහලා අහනවා මියා. මේ ලෝදයක් තේරෙන්නේ නෑ මේ. ෂා ගැඹුරුයි. ඉරසෝණියක රෙකෝඩ් කරගෙන ඉනවල වෙන කෙනෙකුට දෙනවා. අපි මේක පොඩ්ඩ අහලා බලන්න. ඉතින් කමක් නැහැ ওই ඥානන්ද හඳුනගේ වට ගියාට බලන්න මේක ගැඹුර. දැන් ගැඹුරු කියලා හිතන්නේ මොකද්ද මේ? තේරෙන්නේ නැතිකම. එතකොට මේ වගේ මේ බුද්ධියට එන්න බැරි ගැටලු මිනිස්සයාට තියෙනවා. ඉතින් ඒක තමන්ගේ බුද්ධිමත්කමේ අඩුපාඩුව කියලා තමන් දැනගත්තොත් ඒක තමන්ට විසඳගන්න පුළුවන් වේවි. හැබැයි ඒක තමන්ම යෝ බාලෝ මඤ්ඤති බාල්‍යං පඬිතෝ වාපි තේනසෝ. යමෙක් තමන්ගේ නොදන්නාකම නොදන්නාකමක් හැටියට දනීද එපමණකින් ඔහු නැනවතිකි. බාලෝච පඬිත මානෝ සවේ බාලෝති උච්චති. යමෙක් නොදන්නාකමෙන් ඉඳලා නැනවතික්කයි මාණයෙන් සිටීද සැබෙයිම හි මහත්ම බාලයකි. එතකොට බලන්න මේ වගේ ලක්ෂණ වලට අපි ගොදුරු වෙන්න ඕනේ නැහැ. ඒ වගේ දුර්වලතාවලට ගොදුරු වෙන්න ඕනේ නැහැ. අපි හරියටම නෝනින් තේරුම් ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මොකද හේතුව මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය උන්වහන්සේ තේරෙන භාෂාවෙන් තේරෙන විදියට දේශනා කිරීම තුළ තමයි ශ්‍රාවකයෝ සියලු දෙනාම අවබෝධ කරගත්තේ. දැන් සමහර පරිවර්තන ඔබට කියවන්න ලැබෙනවා ඇති. මට මතකයි සංගීත නිකායේ තියෙන එක දේශනාවක් තිංසමත්ත සූත්‍රය. පාවීක නුවර වාසී භික්ෂුන් වහන්සේලා 39 බුදුරජාණන් වහන්සේ වඩිනවා. උන්වහන්සේලා සියලු දෙනාටම මේ හොඳට සමාධිය තියෙනවා. පෙරවිසු කඳපිලිවෙල දකින නුවණ තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේට හිතෙනවා මේ 39ම මේ වාඩි වෙලා ඉන්න ආසනයේ නිකලස් වන්නා වූ ධර්මයක් මා දේශනා කරන්න ඕනේ කියලා දේශනා කරන්නේ අතීතේ සිදුවෙච්ච දේවල්. ඒක මොනවද කියන්නේ මහණෙනි? බලන්න පොඩ්ඩක් ඔබ අතීතේ කල්පනා කරලා අතීතේ හොරු වෙලා කොච්චර බෙලි කැපුම් කාලා ලී ගලා ගියාද? අතීතේ හරක් වෙලා කොච්චර බෙලි කැපුම් කාලා ලී ගලා ගියාද? අතීතේ ඌරු වෙලා එළුව වෙලා කුකුළු වෙලා ඊළඟට මේ වගේ ලොකු විස්තරයක් යනවා මේ අතීතේ විදපු දුක්. මේක මෙනෙහි කරගෙන යනකොට උන්වහන්සේලාට අවබෝධ වුණා මේ පංච උපාදානස්කන්ධයට ඇලීම නිසාමයි මේක උනේ කියලා. ආසනියම නිකලස් වෙනවා. එතකොට බැලුවාම පේන්නේ එතනදී දේශනා කළේ මේ සිද්ධ වෙච්ච දිකම් දේ පිළිබඳ සරල දෙයක්. හැබැයි ඒක ඒ එක ඥානයකට විශේෂ වෙන එක. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ දේශනා අපි විස්තර කරද්දී මේ ඒක දැන් පටිසම්පාදකයන් වහන්සේ ගැඹුරුයි කියලා කිව්වේ මේ වචන වලින් තියෙන ගැඹුරක් නෙමෙයි. වචන තේරෙන්නේ නැතුව කිව්වොත් ඒක කවුරුරි කිය ඒක ගැඹුරුයි කියලා. නමුත් වචන තේරෙන්නේ නැතුව කියම ගැඹුරක් නම් ඒක මම ගැඹුර කියලා සලකන්නේ. ඒක මම සලකන්නේ වචන වල තියෙන පටලැවිල්ලක් කියලා විතරයි. ගැඹුරු කියන්නේ ඒක නෙමෙයි. යමක් අවබෝධ කිරීමේ අපහසුව. එතකොට යමක් අවබෝධ කරන්න උවමනා කරනවා අපිට කුසලතා. ඒ කුසලතාවල එකක් තමයි යමක් තේරුම් ගන්න පුළුවන් ආකාරයට හිත මෙහෙවීම. එතකොට යමක් තේරුම් ගන්න පුළුවන් ආකාරයට හිත මෙහෙවීම ලේසි එකක් නෙමෙයි. ඒක ටිකක් අමාරු එකක්. ඒ වගේම තේරුම් ගන්න ආකාරයට හිත මෙහෙවන එක්කෙනාට ඒ හිත මෙහෙවන්න පුළුවන් ආකාරයට සිහිය දියුණු කිරීමත් අමාරු එකක්. ඊළඟට ඒ සිහිය දියුණු කරන එක්කෙනාට ඒ සිහියට උවමනා ආකාරයට වීරියවන්ත වීමත් අමාරු එකක්. එතකොට මේ ඔක්කොම මානසික දේවල් මිසක් ශාරීරික දේවල් නෙමෙයි. ඒ මානසික දේවල්. එතකොට ඒ මානසිකව දියුණු කරගන්න දේ අපි හිතනවට වඩා අමාරු දේවල්. මොකද හේතුව දැන් සාමාන්‍යයෙන් විභාගයක් පාස් කරන්න, ව්‍යාපාරයක් දියුණු කරන්න, ගොවිතැන් බතක් කරන්න දක්වන වීරිය මොන වීරියක්ද ඒක? ඒක ලෞකිකයි නේ. එතකොට මේ නමුත් මේ ඒ ලෞකික වීරියටත් පිනක් ඕනේ. ලෞකික වීරියටත් පිනක් ඕනේ. පිනක් නැත්නම් ඒ වීරිය ඇති වෙන්නේ නැහැ. පිනක් නැත්නම් ලැබීමක් ඇති වෙන්නේ නැහැ මිනිසෙකුට. ඒ වගේම මේ තමන්ව සතර අපායෙන් මුදවන, තමන්ට ජීවිත ආභෝධය ලබා දෙන, තමන්ව ආරක්ෂා කරන, තමන්ට හැබෑම රැකවරණ ලබා දෙන ධර්මයට තමන්ට එන්න කොයිතරම් බලවත් පිනක් තමන්ගේ පිටිපස්සෙන් ඉඳලා තල්ලු වෙන්න ඕනේද? ඉතින් ඒ නිසා මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගනිද්දී කලබල වෙන්න ඕනේ මට මේක අවබෝධ කරගන්න ඕනේ අවබෝධ කරගන්න ඕනේ කියන එකට නෙමෙයි. යා කලබල වෙන්න ඕනේ තමන්ට මේ තමන්ව නොමග යන එකෙන් බේර ගන්නයි තමන්ව. ඊළඟට යා අනතුරු වල වැටෙන්න තියෙන අවස්ථාවෙන් බේරෙන්නයි. මොකද හේතුව දැන් අපි හොඳට මතක තියාගෙන අපි මේ ධර්මේ හොයාගෙන යන්නේ පටිච්චසමුප්පාදයෙන් බේරිච්ච කෙනෙක් හැටියටද, පටිච්චසමුප්පාදේ හැදි හැදි ඉන්න කෙනෙක් හැටියටද? පටිච්චසමුප්පාදේ හැදි හැදි ඉන්න කෙනෙක් හැටියට නම් අපි යන්නේ. එහෙනම් අපිට අවිද්‍යාවේ හැදි හැදි තියෙනවා, සංස්කාරත් හැදි හැදි තියෙනවා, විඥාණයත් හැදි හැදි තියෙනවා, නාම රූපත් හැදි හැදි තියෙනවා, ආයතන හයත් හැදි හැදි තියෙනවා, ස්පර්ශයත් හැදි හැදි තියෙනවා, විඳීමත් හැදි හැදි තියෙනවා, තෘෂ්ණාව හැදි හැදි තියෙනවා, උපාදාන හැදි හැදි තියෙනවා, භවේ හැදි හැදි තියෙන කෙනෙක් තමයි මේ ධර්ම හොයාගෙන යන්නේ මේ. එහෙනම් අපි මේ කාම උපාදානෙ නිදහස් වෙලා ධර්ම හොයාගෙන යනව නෙමෙයි. දුෂ්ටි උපාදානෙ නිදහස් වෙලා ධර්ම හොයාගෙන යනව නෙමෙයි. සීලබ්බතු උපාදානෙ නිදහස් වෙලා ධර්ම හොයාගෙන යනව නෙමෙයි. අත්වාද උපාදානෙ නිදහස් වෙලා යනව නෙමෙයි. ඒවත් තුල තමයි අපි මේ ධර්ම හොයාගෙන යන්නේ. හැබැයි ධර්මේ හරියට අහුනොත් අපිට ඒක තේරුම් ගන්න පුළුවන්. ඒක තේරුම් ගත්තොත් අපිට දෘෂ්ටි වලින් නිදහස් වෙන්න ඉස්සලම පුළුවන්. ඒක නිදහස් වුනේ නැත්නම් යාට වෙන්නේ මොකද්ද? ධර්මයේ හොයාගෙන ගිහිල්ලා ආයෙමත් මොකක් හරි දෘෂ්ටියක යා පැටලිලා එයා ආයෙමත් යාගේ ගමන පරණ ගමනම ආය යනවා යා. ඒක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි අපි හොඳට කල්පනා කරගන්න ඕනේ. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයක් තියෙනවා, මේ බුද්ධ ශාසනය අවුරුදු 1000ක් පවතිනවා කියලා. ප්‍රජාපති ගෞතමියට මේ පැවිදි උපසම්පදාව දිනන වෙලාවේ භික්ඛුණී උපසම්පදාව බුදුරජාණන්ස ප්‍රකාශ කළ ආනන්ද ස්වාමීන් වහන්සේට, ආනන්දේ මේ ශාසනේ අවුරුදු 1000ක් පවතිනවා, ඒක 500ට බැස්සා වගේ වුණා මේ භික්ෂුණී උපසම්පදාව දීමෙන්. හැබැයි මේ අෂ්ටගරු ධර්ම පිළිගැනීම නිසා ඒක ප්‍රකෘතිමත් වුණා කියලා තියෙනවා. හැබැයි හරි පැහැදිලි බෞද්ධ ඉතිහාසය හදාරද්දී ඒ මාර්ගඵලලාභීගේ යුගයේ තිබිලා තියෙන අවුරුදු 1000යි. ඊට පස්සේ ඉන්දියාවේ සම්පූර්ණයෙන්ම අවුල් වියවුලලා ශාසනේ මහායාන වෙලා ගියා. මහායාන වුණා කියන්නේ මොකද්ද? ගෞතම බුද්ධ ශාසනේ ධර්ම අවබෝධ කිරීම අතහැරලා බෝසත්වරු වෙන්න පටන් ගත්ත ඔක්කොම තම බුදු වෙන්න. ඒකට කියනවා මහායාන කියලා. මහායාන වෙලා ගියා, පාරමී පුරන්න ඕනේ කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ වාද කළා මේක හරි ආත්මార్థකාමී, තමන්ගේ මුක්ති විතරක් හොයන කුඩු කෙඩු පිරිසක් කියලා. ඒකට ගරහන්න පටන් ගත්තා. ඊට පස්සේ වාද කරන්න පටන් ගත්තා, මේ මාර්ගඵල පිරිහෙනවා, ඒ නිසා මේක මේ ලාමක එකක් කියලා. ඒ හැම එකෙම පහර යොදුනේ බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මයටයි. ඒ අවුරුදු 10 ඉවර වෙන කාලේ ලංකාවේ මහසිංහ රජුරන් කාලේ, මං හිතන්නේ මහවිහාරේ හාල උඳුවපුරුපු කාලේ, ඉතිහාසය දන්නවා ඇතිනේ. ඒ නිසා ඊට පස්සේ දිගින් දිගට සම්පූර්ණ නැති වෙලා අන්ධකාර යුගයක තමයි මේ ලෝක සත්වයා බොහෝ කලක් තිස්සේ යන්නේ. සාමාන්‍ය අඳුර විනිවිද දකින්න පුළුවන් යම්කිසි තදබල එළියකින්, මේ අඳුර විනිවිද දකින්න බෑ. මේ අඳුර විනිවිද දකින්න නම් ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේම අහලා ඒ ධර්මයේම යෝනිසෝ මනසිකාරය දීලා, ඒ කියන්නේ ඒ ධර්මයේ වැටහෙන ආකාරය යාගේ මනස හසුරුවලා එයා විසින්ම ඒක නිරවුල් කරගන්න ඕනේ. ඒක තමයි එයා අඳුර විනිවිද යෑම. ඒක කෙනෙකුට කරන්න පුළුවන්ද නැද්ද කියන එක දන්නේ තමා විසින්. ඒක තවත් කෙනෙකුට කරන්න පුළුවන් කියලා මං හිතන්නේ ඔයා එන්න. ඔයා දැන් කොයි ස්ටේජ් එකේද ඉන්නේ? ආ දැන් ඔයාගේ මේ තත්ති මේක, හා හොඳයි, එන්න දැන් සකදාගාමි වෙන්න බලන්න. එහෙම කරන්න බෑ. එහෙම තව කෙනෙකුට එහෙම මාර්ගඵල දෙන්න බෑ. ඒක අසාධාරණයක් මිනිස්සුන්ට කියන. එහෙම එකක් කරන්න පුළුවන් කමක් තියෙනවනේ. ඉතින් අර නමුත් අවිද්‍යාසහගතව දෘෂ්ටිගත ඉන්නේ කෙනාට තියෙන හදිසියක් විතර නම් ධර්මයේ හැදෑරීමෙත් එයාට ඕන කමක් නැත්තම්, එයාට ඕනේ ලාවෙට නම් එයා ඒකට පෙළ වෙනවා. ඉතින් ඒ නිසා මේ මේක එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. මේකේ බුද්ධ දේශනාවේ තියෙන කොහොමද? තමා විසින් තමාව පිහිට කරගන්න ඕනේ. තමා විසින් ධර්මයේ පිහිට කරගන්න ඕනේ. එතකොට මේ ධර්මයේ කියාදීම තමයි මේ අනිත්‍යගේ යහපත කැමති කිනාගේ යුතුයකම. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහණෙනි දෙවියන්ට මිනිසුන්ට හිතසුව පිණිස මේ ධර්මය කියන්න කිව්වා. ඒ මොකද හේතුව? මිනිස්සු විතරක් නෙමෙයි නොමග යන්නේ. දෙවියොත් නොමග යනවා. මිනිස්සු හොයන්නේ ඇඟට දැනෙන දේවල් නම්. දෙවියොත් ඒ වගේ දේවල් හොයන්න ඉඩ තියෙනවා නේ. මිනිස්සු වෙන්නේ ඒක. ඒ නිසා මේ බුද්ධ දේශනාව ගන්නන්නේ ඒක නෙමෙයි. උන්වහන්සේ හැමතිස්සෙම කතා කළේ බුද්ධියටමයි කතා කළේ. බුද්ධියටමයි කතා කළේ. හැබැයි ඉතින් ඒ කාලේ මිනිස්සු හරී බුද්ධිමත්. හිතන්න බෑ ඒ ඒ කාලේ හිටපු බුද්ධ කාලේ ජීවත් වෙච්ච මිනිස්සුන්ගේ බුද්ධිමත්කම. ඒත් එක තැනක දේශනා කළා තියෙනවා භාග්‍යවතුන් වහන්සේගෙන් අහන කෙනෙක් භාග්‍ය බුදුරජාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට සමහර අවස්ථාවලදී ධර්ම දේශනා කිරීමේදී නිකන් උනන්දුවක් නැහැ වගේ පේනවා කියලා. කෙනා සමහර ආය මගේ ළඟට එනවා ධර්මය අහන්න කිසි ඒගොල්ලෝ අවබෝධ කරන්න උනන්දුවක් නැහැ කියලා. අවබෝධ කරන්න උනන්දුවක් නැති වුණාට පස්සේ තථාගතයන් වහන්සේටත් ඒක දේශනා කිරීමේ උනන්දුවක් නැහැ කියනවා. ඉතින් සමහරු ඇවිල්ලා එතනදී ඉරියන් දැඳ ඉන්නවලු පොළවේ. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරද්දී එහෙම සූත්‍රයක් මට හම්බ වුණා. එතකොට අපිට පේනවා මේ මිනිස්සයා බුද්ධිමත් වෙනවා කියන එක ඒක හරි ආයාසයකින් හිතාමතා එයා වෙහෙස මහන්සි වෙලා ඇති කරගත යුතු සුවිශේෂ කුසලයක් කුසලතාවයක්. ඉතින් මේක ඉබේ හටගන්න එකක් නෙමෙයි. ඉතින් ඒ නිසා අපි හොඳට මේක තේරුම් අරගෙන මේ ටිම්බරුකට බොහොම සුළුවෙන් අවබෝධ කරන්න පුළුවන් වුණා. බුදුරජාණන් වහන්සේගේ පටිච්චසමුප්පාද දේශනාව අහලා අපටද මේ ධර්මයේ අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු.